බුදුරුවනට සමදා බුදුහිමි සරණයමි නමස්කාරවේවා දම්රුවනට සමදා සදහම් සරණයමි නමස්කාරවේවා සංගරුවනට සමදා මහා සංග සරණයමි නමස්කාරවේවා තුනුරුවනට සමදා තිසරණ සරණයමි සාදු සාදු සාදු ගරුතර මහා සංඝරත්නින් අවසරයි පොසොන් උදාවත් සමග වූ අද වගේ දවසක අනුරාධපුර ඓතිහාසික රාජධානී පිහිටි මහමෙවුනාව භවනාසපුවේ අභිනව දානශාලාව විවෘත කිරීම නිමිති කරගෙනයි අද මේ සදහම් වැඩසටහන පවත්වන්නේ ඒ නිසා අපි පළමුවෙන්ම සිත් පතමු ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව මේ සුවිසල් ධර්මශාලාව හදලා ගෞතම ශාසනයට පූජා කළ පින්වත් තිස්ස ජිනසේන මහතාටත් ඒ වගේම දානශාලාව හදන්න ආධාර උපකාර කළ සෑම දිනාටමත් මේ මහමෙවුනාවේ භවනාසපේ දියුණුවට කුටි හැදීමට උදව් උපකාර කළ සෑම දිනාටමත් මේ ගෞතම ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා ඒ වගේම මහමෙවුනාවේ ඒ ස්වාමින් වහන්සේලා විශේෂයෙන් පෞරාහිමතුන් මේ සංඝ පිරිසට ඉක්මනින්ම චතුරාරි සත්‍ය අවබෝධ කරගන්න මේ පින හේතු වාසනා වේවා අද අපි ඉගෙන ගන්නේ දීඝනිකායේ දේශනයක් ගෞතම බුදුරජාණන් වහන්සේ තරං මේ ලෝකය ගැන ජීවිත ගැන අතීතය ගැන අනාගතය ගැන දන්නා කෙනෙක් වෙන කොහෙවත් නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරිම පුදුමයි. ඒ අවබෝධයට සීමාවක් පනවන්න බෑ. ඒ අවබෝධය මේ මෙච්චරයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට පුදුම විදිහේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ඒ වගේම ඒ දේශනා ඔස්සේ අවබෝධයට යන මාර්ගය ඒ වගේම සතර අපාය ස්වභාවය දෙවිලෝ බඹලෝ ස්වභාවය පුදුම විදිහට අපිට පෙන්වා දුන්නා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ සක්විති රජ කෙනෙක් හිටියේ නැහැ නමුත් උන්වහන්සේ පෙන්වා දුන්නා මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා නම් කෙනෙකුට ඒ කෙනා ගිහි ගෙදර රැඳී හිටියොත් සක්විති රජ වෙනවා පැවිදි වුණොත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සක්විති රජතුමා ගැන සක්විති රජතුමා කියන්නේ කවුද සක්විති රජතුමාගේ කාර්යභාරය කුමක්ද මේ කරුණු පැහැදිලි කරලා දෙන දේශනාවක් අද ඔබ ඉගෙන ගන්න මේ දේශනාවේ නම චක්කවත්ති සීහනාද සූත්‍රය ඒ දවසල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මගධ රට මාතුල කියන නගරේ භික්ෂුන් වහන්සේලා රැස් කළා මෙන්න මෙහිම අවවාදයක් කළා. අත්ත දීපා භික්කවේ විහරත අත්ත සරණ. අනඤ්ඤ සරණ. මහණෙනි වාසය කළ යුත්තේ තමාව දීපය තමාව පිහිට කරගෙනයි. තමාව සරණ කරගෙනයි වාසය කළ යුත්තේ වෙන බාහිර පුද්ගලෙක් පිහිට කරගෙන නෙවෙයි. මේකෙන් අදහස් කරන්නේ මොකක්ද? මේකෙන් අදහස් කරන්නේ තමන්ගේ සසර දුකින් මිදෙන්න, එහෙම නැත්නම් සතර අපායෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කර වැඩපිළිවෙල තමන්ම වීරියෙන් අනුගමනය කරන්න කියන එක. තමන්ම වීරියෙන් තමන් සීලේ පිහිටලා ඉන්න නම් අන්න තමා තමාව පිළිසරණ කරගත්තා. තමන්ගේ හිතේ ඇතිවෙන අකුසල් දුරු කරන්න තමන් මහන්සි ගන්නව නම් අන්න තමන් තමාව පිළිසරණ කරගත්තා. ඒක තමයි අත්ත දීප අත්ත සරණ. ධම්ම දීපා ධම්ම සරණ අනං සරණ. දීප කියන්නේ එතන මේ පහන නෙවෙයි. පහට කියන්නේ පදීප. දීප කියන්නේ දිවයි නෑ. වතුරට යටවෙන්නේ නැති දූපත. ධර්මයේ තුලින් ගොඩනගා ගන්න කියනවා දූපත. ධම්ම සරණ ධර්මයේ පිහිට කරගන්න කියනවා. අනඤ්ඤ සරණ වෙන දෙයක් පිහිට කරගන්න එපා කියනවා. එතකොට ධර්මයේ පිහිට කරගන්න කෙනා පිහිට කරගන්නේ ධර්මයේ හැටියට මොකක්ද? පිහිට කරගන්නේ මොකක්ද කියන එක මෙන්න විස්තර කරනවා. මහණෙනි, තමාව දූපතක් කරගන්නේ කොහොමද? තමාව පිළිසරණ කරගන්නේ කොහොමද? ධර්මය දූපතක් කරගන්නේ කොහොමද? ධර්මයේ පිළිසරණ කරගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙහෙම. මහණෙනි, යමෙක් තමාව පිළිසරණ කරගන්නව නම්, ධර්මයේ පිළිසරණ කරගන්නව නම්, එයා කරන්නේ කය පිළිබඳව කායානුපස්සනාවෙන් වාසය කිරීමයි. ඔන්න තමා පිළිසරණ කර ගැනීම, ධර්මයේ පිළිසරණ කර ගැනීම. එයා කරන්නේ විඳීම්, තමන්ට ඇතිවන සැප දුක් විඳීම් ගැන වේදනානුපස්සනාවෙන් වාසය කිරීමයි. සිත ගැන චිත්තානුපස්සනාවෙන් වාසය කිරීමයි. පංච උපාදානස්කන්ධ, ආයතන, ධාතු ආදිය ගැන, ආරි සත්‍ය ගැන නුවණින් විමසීම, ධර්මයන් ගැන ධම්මානුපස්සනාවෙන් වාසය කිරීමයි. එතකොට හරි පැහැදිලි, තමාව පිළිසරණ කරගන්නවා, ධර්මයේ පිළිසරණ කරගන්නවා කියලා කියන්නේ මොකක්ද? සතර සතිපට්ඨානයේ තුල වාසය කිරීමට කියන නමක්. එතකොට කෙනෙක් සතර සතිපට්ඨානයේ තුල වාසය කිරීමට කායනුපස්සනාවේ, වේදනානුපස්සනාවේ, චිත්තානුපස්සනාවේ, ධම්මානුපස්සනාවේ යෙදෙන්නට මහන්සියක් ගන්න නැත්නම් එයා තමාව පිළිසරණ කරගෙන නැහැ. එයා ධර්මයේ පිළිසරණ කරගෙනත් නැහැ. එතකොට එයා වාසය කරන්නේ කොහොමද මේ සතර සතිපට්ඨානේ? ආතාපි, ආශාවන් මැඩලන වීරියෙන් යුක්තව. දැන් අපේ හිතේ හටගන්නා වූ හැඟීම් වලට අපි ඉඩ දෙන්න ගියොත් ඒක හඳුනා ගන්න නැතුව, පාලනයක් නැතුව අපිට බොහෝ විට එහෙමනම් නවතින්න වෙන්නේ නිරේ. එතකොට බුද්ධ දේශනාවේ තියෙන එහෙමනම් කෙලෙස් තවන වීරිය. ඒ කෙලෙස් තවන වීරිය කියලා කියන්නේ අපිට එකපාරට අපේ හිතේ හටගන්නකට යම්කිසි ආශාවක්, ඒ ආශාව කැමැත්තත් එක්කනේ තියෙන්නේ. ඒ කැමැත්ත මැඩලන්න වීරියක් ඕනේ. ආන්නේ වීරියෙන් නුවණින් ඇලීම් ගැටීම් දෙක දුරුකොට තමයි මේ සතර සතිපට්ඨානය පුරුදු කරන්න තියෙන්නේ. ඊළඟට දේශනා කරනවා, ඒ නිසා මහණෙනි, ගෝචරේ භික්කවේ චරත සකේ පෙට්ටිකේ විසේ. මහණෙනි, තමන්ගේ පියාගේ පරපුරින් ලැබිච්ච, පියාගේ උරුමයෙන් ලැබිච්ච භූමියේ හැසිරෙන්න කියනවා. පියාගෙන් උරුමෙන් ලැබිච්ච භූමිය මොකද්ද? සතර සතිපට්ඨාන. දැන් අපි ඔක්කොම කාගේ ශ්‍රාවක දරුවන්ද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් අපි සියලු දෙනාම. එතකොට දැන් අපි ඔක්කොම එකතු වෙලා තියෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ වටා. අපි එකතු වෙලා තියෙන්නේ කවුරු වටාද? ගෞතම බුදුරජාණන් වහන්සේ වටා. එතකොට අපි ඔක්කොම කාගේ ශ්‍රාවක දරුවන්ද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන්. අපගේ ශාස්ත්‍රු වූ ඒ උතුම් පියාණන් කවුද? ගෞතම බුදුරජාණන් වහන්සේ. ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් උරුම වූ භූමිය මොකක්ද? සතර සතිපට්ඨානයයි. බලන්න කොච්චර ලස්සනට විස්තර කරනවාද. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි, තමන්ගේ පිය පරපුරෙන් උරුම වෙච්ච භූමිය තුල ඔබ ඉන්නවා නම් ලක්ෂති මාරු ආර මාරයාට නුඹ අරමුණු වෙන්නේ නැහැ කියනවා. මාරයාට ඔබව අරමුණ මෙන්න ගොදුරක් කියලා අරමුණු වෙන්නේ නැහැ කියනවා. මාරයාට හොයාගන්න බෑ කියනවා. මාරයාට සිදුරක් ලැබෙන්නේ නැහැ කියනවා. පිය පරපුරෙන් ලැබිච්ච භූමිය තුල වාසය කරනවා නම් කුසලානම් භික්ඛවේ ධම්මානම් සමාදාන හේතු ඒවමිදං පුඤ්ඤම් පවඩ්ඩති. මාණෙනි, ওই විදිහට කුසල ධර්මයන් සමාදන් වෙනකොට පින් වැඩෙනවා. අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේදී මේ පින් දියුණු කර ගැනීම අපිට වැදගත් නැද්ද? තාමත්ම වැදගත් දෙයක්. මොකද හේතුව අපේ මනුස්ස ජීවිතය අපිට ලැබිලා තියෙන්නේ බොහොම සුළු කාලයකට. ඉතින් ඊළඟට දැන් සතර සතිපට්ඨානය ගැන දේශනා කරලා හිට බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා අතීත සිද්ධියක්. මම කිව්වේ දැන් බුදුවරු තමයි මේ හෙළි දක්වන්න කියලා අතීතය ගැන විස්තරය. මොකද අතීතය කියන එක බොහොම කාලයක් යනකොට අනිත්‍ය වෙලා යනවා නේ. අනිත්‍ය බවට පත් වෙලා යනවා. දැන් අපි ගත්තොත් අනුරාධපුර රාජධානී, මේ සෑම දෙයක්ම අනිත්‍ය වෙලා ගියේ නැද්ද? ඉස්සර මේ හරියටින් මුන්න තරම් ශාස්ත්‍රීය විශාල ගොඩනැගිලි තියෙන කෝටි සංඛ්‍යාත ජනකායක් හිටපු පෙරදිග ධාන්‍යාගාරයේ මූලස්ථාන කොහොම තියෙන්නේ ඇද්ද? පෙරදිග ධාන්‍යාගාරය කියන්නේ ලංකාව ඉස්සර මහා ධනවත් සැප සම්පත් වලින් පිරී ඉතිරී ගිය රටක්. කාලයන් ගෙවෑමෙන් නොවේ කණතුරු වලට පත් වෙලා මේ කොහෙද කියලා හොයාගන්න බැරි වෙන්නම අනිත්‍ය වුණා. ඒ වගේ අනිත්‍ය වෙච්ච යුග බුදුරජාණන් වහන්සේ මතු කළා දෙනවා. උන්වහන්සේ දේශනා කරන මහණෙනි, දල්හනේමි කියලා සක්විති රජුරු කෙනෙක් හිටියා. මොකද ඒ සක්විති රජුරුවන්ගේ නම දල්හනේමි. දල්හනේමි කියලා සක්විති රජුරු කෙනෙක් හිටියා. ඒ රජුරුවන්ට පුළුවන්, ඒ රජුරුව තමයි සකල ලෝකයේම ධර්මයෙන් පාලනය කළේ. මහා පෘථුවිය ධර්මින් පාලනය කළා. ඒකේ අධිපති වෙලා හිටියා. ඊළඟට ඒ සියලුම රාජ්‍ය තාන්ත්‍රික පරිසරය තුළ බියසක නැතුව හිටියා. ධර්මයේ තුළ සතුරු උවදුරු අටගන්නේ නැහැ. සක්විති රජවරුන්ට ආක්‍රමණ වලින් විනාශ කරන්න බෑ. ඉතින් ඒ සක්විති රජවරුන්ට තියෙනවා මාණික්ක හතක්. ඒ තමයි මේ චක්‍ර රත්නේ. ඉස්සලම පහළ වෙන්නේ චක්‍ර රත්නේ. ඊළඟට හස්ති රත්නේ, අශ්ව රත්නේ, මාණික්ක රත්නේ, ස්ත්‍රී රත්නේ, ගෘහපති රත්නේ සහ පුත්‍ර රත්නේ කියලා. එතකොට මේකෙදි ඉස්සලම යාට පහළ වෙන්නේ මොකද්ද? චක්‍ර රත්නේ. ඉතින් යා සෝදානා ඉන්නකොට මේ කර කැවෙන ඒක දහසක් අර තියෙන අර කරතරෝදි දැවි වගේ දහහක් තියෙනවා. තියෙන නැඹ තියෙන මේ කරකැවෙන මණිකක් පහළ වෙනවා. ඉරිදීෙන් පහළ වෙන දිව්‍ය මණිකක්. එතකොට ඒකට රජුරුව පැන් වඩනවා. වම්මතින් කෙන්ඩිය අරගෙන දකුණන්තින් පැන් වඩ. පැන් වඩනකොට මේ ඒ මණික කැරකෙනවා. කැරකෙනකොට සිවුරංග සේනාව ඇත්තස්ත්‍රිය පාබල කියන සිවුරංග සේනාව මේ මණික පිටිපස්සෙන් යනවා. එතකොට අනිත් රාජධානී වල ඉන්න රජවරු මේ සක්විති රජතුමා එනකොට පිළි අරගෙන කියනවා, මහරජතුමනි, ඔබ වහන්සේගේ දේශයේ මේක ඔබ වහන්සේ අපිට අවවාද කරන්න කියලා. ඉතින් ඒ එක්කෝ මිනිසුන්ගේ පංචශීලී පීඨෝන. එහෙම තමයි මේ ලෝකේ ශාස්ත්‍රීයක උනේ. ඉතින් මේ දල්හනේම කියන රජරුව ඒ අවුරුදු දහස් ගාණක් දැන් රජකම් කළා. ඒ රජරුව තමන්ගේ පුරුෂයෙකුට කියනවා, එම්බා පුරුෂේ, මේ චක්‍ර රත්නය මේ තියෙන තැන, මේ චක්‍ර රත්නය තියෙන ඇතුළුනේ නගරේ දොරටුව ළඟ, ඒක ස්ථිරව හිටිනවා. මේක වෙනස් වුණොත් තිබිච්ච තැනින් කියන්නේ කියලා. ඊට පස්සේ අවුරුදු දහස් ගාණක් ගියාට පස්සේ මේ සේවකව දැක්කා ඒක තිබිච්ච තැන නැහැ. චක්‍රවර්ති මාණික්ක තියෙන දැන් වෙන තැනක. එතකොට ගිලකෝ දේවයන් වහන්සේ ඔන්න චක්‍රවර්ති මාණික්ක දැන් වෙන තැනක තියෙන එතන නැහැ කිව්වා. ඊට පස්සේ රජුරුව මොකද කරේ සම්පූර්ණයෙන් යාගේ කුමාරයන්ව කැඳවලා වැඩිමහල් කුමාරයාට කියනවා කුමාරය ඔන්න චක්‍රවර්ති මේ මාණික්කය දැන් තිබිච්ච තැන නැහැ දැන් වෙන තැනක තියෙන්නේ. තව ටික දවසකින් ඕක අතුරුදහන් වෙනවා. ඒ කියන්නේ දැන් කියන කුමාරේ දැන් මගේ ආයුෂ ඉවර වේගෙන මේ යන්නේ. ඒ නිසා දැන් මට මේ මනුස්ස ලෝකේ සැප විඳ ඇති. දැන් මං යනවා දිව්‍ය ලෝකේ සැප විඳින්න. කවුද කියන්නේ? ආර සක්විති රජුරෝ කියන මම දැන් දෙවියන් අතරට යනවා. ඒ නිසා මට දැන් මහාන වෙන්න ඕනේ. දැන් මේ දේශපාලනඥයෙක්නේ. දැන් කියලා මම ඔක්කොම අතහැරලා මට දැන් මහාන වෙන්න ඕනේ මම දැන් පැවිදි වෙනවා කියලා රජතුමා මොකද කළේ? දරුවට මේක බාර දෙනවා. බාර දීලා පැවිදි වුණා. පැවිදි වෙලා දවස් 7යි ගියේ. අර චක්‍රවර්ති මාණික්කේ නොපෙනී ගියා. අතුරුදහන් වුණා. ඊට පස්සේ අර ඔටුනු පළඳල දැන් ඉන්නේ පුතානේ. පුතා ඉක්මන්ට ගියා අර රාජ ඊරිසින්නාංශ ළඟට. ගිහින් කිව්වා අනේ දේවයන් වහන්සේ නුඹ වහන්සේ ඉන්දෙන්ටි තිබිච්ච මේ චක්‍රවර්ති මාණික්කේ නොපෙනී ගියා. අතුරුදහන් ඊ මැනික දැන් නැහැ කිව්වා. ඊට පස්සේ මේ පැවිදි වෙලා ඉන්න මේ රාජ ඉරිසින්නාංශ කියනවා පුතා ඔය දිව්‍ය වූ සක්විති මැණික අතුරුදහන් වුණා කියලා අඬන්න එපා. ඕකට හිත නරක කරගන්න එපා. සෝක කරන්න එපා. ඕක මේ පියාගෙන් පුතාට ලැබෙන දෑවැද්දක් නෙවෙයි. ඕක ලැබෙන්න නම් ආරි සක්විතිවත් චක්‍රවර්ති කෙනෙකුට වමනා කරන ಗುಣධර්ම ටික නුඹ පුරුදු කරන්න. ඊට පස්සේ ආරි සක්විතිවත් පුරුදු කළා. පොහොය දවසට හිස සෝදා නාලා උඩ තට්ටුවට ගිහිල්ලා සඳුළු තලයට උපෝසත සිල් සමාදන් වෙලා ඉන්න. එතකොට මේ දහසක් අර ඇති නැබ සහිත මේ කරකැවෙන චක්‍රවර්ති මාණික්ක පහළ වේ. ඊට පස්සේ අහනවා මේ අනේ එහෙමනම් පියාණනි මේ චක්‍රවර්ති මාණික්ක ලබා ගන්න තියෙන ශක්තිවත් මොනවාද? එතකොට කියන එහෙනම් පුතා නුඹ ධර්මයටම සලකපන්. එතකොට මේ කවුද කියන්නේ? තාත්තා කියන පුතාට කියන පුතා ධර්මයටම සලකන්න. ධර්මයටම සත්කාර කරන්න. ධර්මයටම ගෞරව කරන්න. ධර්මයටම පූජා කරන්න. ධර්මයෙන්ම දජය කරගන්න. කොඩියක් හැටියට තියෙන උණු උස්ස ධර්මයයි. ධර්මයෙන්ම අධිපති කරන්න. ධාර්මිකව මිනිස්සුන්ට රැකවරණ සලසන්න කියනවා තමන්ගේ ජනපදයේ ඉන්න මිනිස්සුන්ට ධාර්මික ආරක්ෂාව සපයන්න. තමන්ගේ සේනාවට ධාර්මිකව සලකන්න. තමන්ගේ ක්ෂත්‍රීය රාජ පිරිසට ධාර්මිකව සලකන්න. බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට ධාර්මිකව සලකන්න. ඒ වගේම ඈත ජනපදවල ඉන්න අයට ධාර්මිකව සලකන්න. ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ටත් ධාර්මිකව සලකන්න. ඊළඟට සතාසි උපාවාටත් ධාර්මිකව සලකන්න. ඊළඟට වැඩපිළිවෙලක් යොදන්න. කියන්නේ පුතාට කියන්නේ පුතාගේ මේ විජිතේ තුල කිසිම අධර්ම වැඩක් සිද්ධ වෙන්න දෙන්න එපා. ඊළඟට තව එකක් කියනවා. මේ විජිතේ ඉන්න පුළුවනි සල්ලි නැති අය, ධනය නැති අය. ආනේ අයට ධනේ, සල්ලි නැති අයට සල්ලි ලැබෙන්න සලස්සන්න. ඊළඟට කියනවා මේ විජිතේ ඉන්නවා, ඔබේ විජිතේ ඉන්නවා ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා, வீரிய கரண தர்மி ஆவோத கிரீமட்ட வீரிய கரண இவசன ஈலங்கட்ட குண தர்ம தீவுனு கரண ஆன்னி ஸ்ரமணன் வஹன்சீலா இன்னும் சீத தமனே கரண சீத சாசிதுவன பிரிணிவீமட்ட மகான்சிவன ஸ்ரமண பிராஹ்மணரு இன்னும் அன்னு உன்னஹான்சில ஹோயாகன யான் ගිහිල්ල අහන්න කිම් බන්ති කුසලං ස්වාමීනි කුසල් කියන්නේ මොනවාද කිං අකුසලං අකුසල් කියන්නේ මොනවාද කිං සාවජ්ජං වැරදි සහිතයි කියන්නේ මොනවාද කිං අනවජ්ජං වැරදි නැtei කියන්නේ මොනවාද මොකද්ද සේවනය කළ යුත්තේ මොකද්ද සේවනය නොකල යුත්තේ මොකද්ද කල යුත්තේ මොකද්ද නොකල යුත්තේ කියලා හැම එකක්ම අහන්න කිව්වා අහලා කරන්න කිව්වා දැන් මේ කාටද මේ අවවාද කළේ චක්‍රවර්ති රජෙක් වෙලා හිටපු තාත්තා මහාන වෙලා හිට දැන් කාටද කියන්නේ පුතාට කියනවා මේ සක්විති රජ කෙනෙක් බවට පත් වෙන්න සුදුසුකම් මොනවද මේ සුදුසුකම් කිව්වේ ධර්මයට ගරු සම්මාන දැක්වීම ඊළඟට තමන්ගේ රටවැසියන්ව ධාර්මිකව සැලකීම බලසේනාවට ධාර්මිකව සැලකීම ක්ෂත්‍රීය වංශිකයන්ට ධාර්මිකව සැලකීම බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට ධාර්මිකව සැලකීම ඈත නියම්ගම් ජනපදවාසීන්ට ධාර්මිකව සැලකීම ශ්‍රමණ බ්‍රාහ්මණින් වහන්සේලාට ධාර්මිකව සැලකීම සතාසීපාවන්ට ධාර්මිකව සැලකීම සහ අධර්මයට ඉඩ නොතිබීම නොතැබීම ඊළඟික සල්ලි නැති අයට තම තමන්ගේ ජීවන මාර්ග දියුණු කරගන්න ධනය ලබා දීම එතනින් නවතින්නේ නැහැ ඊළඟික මොකද්ද ධර්මයේ හැසිරෙන ශ්‍රමණ බ්‍රාහ්මණින් වහන්සේලා ඉන්නවා උන්වහන්සේලා කරා ගිහින් කුසල් අකුසල් හොඳ නරක හරි වැරද්ද කළ යුතුදී නොකළ යුතුදී අසා දැන ගැනීම කියන පුතේ ඔන්න ওই ටිකට තමයි ආරි සක්විති වත් කියලා කියන්නේ මේ පුතා මොකද කළේ දැන් පුතානේ රජතුමා පුතා මේක අහගෙන ගිහිල්ලා ඔන්න දැන් මෙයා මේ ඔක්කොම පුරුදු කරන්න පටන් ගත්තා ධර්මයට ගරු කළා ධර්මිකව සැලකුවා අධර්මයට ඉඩ දුන්නේ නැහැ ඊළඟට මේ සල්ලි නැති අයට සල්ලි දුන්නා ධනෙ නැති අයට ධනෙ දුන්නා කුඹුරු නැති අයට කුඹුරු දුන්නා හරක බාන නැති අයට හරක බාන දුන්නා එතකොට මේ විදිහට මිනිස්සු ධනවත් වුණා ඊට පස්සේ හොඳ නරක ගැන කතා කරන්න පටන් ගත්තා ඊට පස්සේ මිනිස්සු නරක අයින් කළා හොඳ දියුණු කළා හොන්න දැන් මෙයාට හිතුණා දැන් ආර්ය සක්විතිවත් දැන් මං පුරුදු කරලා තියෙනවා ඊට පස්සේ මොකද කළේ දවසක් මේ කල්පනා කරලා දැන් තාත්තා කිව්වනේ මේ එහෙම පුරුදු කළා හිට මොකද කරන්න කිව්වේ පොය දවසට වතුර නාලා ඔව් සුදු පිරුවට ඇඳගෙන උඩ තට්ටුවට නැගලා සඳුළු තලයේ ඉඳගෙන උපෝසතේ සමාදන් වෙලා ඉන්න කිව්වා දැන් මෙයා හිටියා ඉන්නකොට මොකද උනේ චක්‍රවර්ති මාණික්ක 15 උනා. එතකොට දැන් තාත්තටත් ලැබුණා පුතාටත් ලැබුණා. පුතාටත් අර විදියටම ඒ සක්විති මාණික්කෙම 15 උනා. පුතත් මොකද කළේ වම්මතින් අර රංකෙන්දී අරගෙන දකුණු අතින් පැන් වැඩුවා මේ භවත් චක්‍ර රත්නේ මේක කරකවෙන්න කියලා. චක්‍ර කියන රෝදේ. එතකොට මේක කරකවෙන්න කිව්වා. කියන එකට මොකද වුනේ? කරකැවි කැවි ගියා. මේක ඉරිති බලෙන් වෙන්නේ. පිනට ඉතින් අර පිරිස මොකද කිලි චතුරංගනී සේනාව ඒ කිව්වේ ඇත්තස්ත්‍රිය පාබල කියන චතුරංගනී සේනාව පිටිපස්සෙන් යන දැන් ගිහිල්ලා හැම තැනම දැන් මෙයාට යටත් වුණා මෙන්න මෙයා කියන කරුණු ටික පාණෝ නහන්තබ්බෝ මිනිස් ඝාතන කරන්න එපා සත්ව ඝාතන කරන්න එපා ඉතින් පළවෙනි එක මොකද්ද මිනිස් ඝාතන නොකිරීම ඝාතන කරන්න එපා අදින්නම් නාදාතබ්බා තමන්ට දීපු නැති කිසිවක් අනුන් සතු දේවල් නොදුන්න කිසි දෙයක් සොර සිටින් ගන්න එපා ක කාමේසු මිච්ඡාන චරිතබ්බං වැරදිකාම සේවනේ යෙදෙන්න එපා. මුසා නභාසිතබ්බා බොරු කියන්න එපා. මජ්ජං නපාතබ්බං මද්ය පානේ කරන්න එපා. යතා බුත්තංච බුන්දචාන ඔයගොල්ලෝ කාලබීලා ජීවත් වෙන විදිහට ඉන්න කියලා තමයි මේ ශක්විති රජු කරන අනුශාසනාව. එතකොට ශක්විති රජුගේ අනුශාසනාව තුළ මොකද තියෙන්නේ? පංචශීලය තියෙන්නේ. අද තියෙන පරිහානිය මොකද්ද අපිට තියෙන්නේ? පංචශීලයේ කවුරුත් දන්නවනේ. නමුත් මේ පංචශීලයේ ආරක්ෂා කිරීමට කාටත් ආසාව තියෙනවනේ. නමුත් නැත්නම් මොකද්ද? වීරිය නැහැ. ඒ නිසා අකුසල් එනකොට ඒ අකුසල් පස්සිය යන ඒ අකුසල් වලට යට වෙනවා. ඒ නිසා වීරිය නැහැ. වීරිය තියෙනවා නම් සිහිය තියෙනවා නම් අකුසල් දැනගන්නවා අඳුනගන්නවා. මේකට තමයි පරිහානිය කියන්නේ. දැන් මේ අපි ඉන්නේ කොයිතරම් පරිහානියේ මට්ටමකද කියලා ඔබට මේ සූත්‍රයෙන් හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉස්සරහටත් අපේ අනාගතෙත් මේක තියෙනවා. ඉතින් රජුරුව මොකද කළේ? අට දිසාවෙම ওই විදිහට කිව්වා කියලා. දැන් ඔන්න සතුන් මැරීමේ මිනිස්සුන්ව වළක් කළා. ඊළඟට සොරකමින් වළක් කළා, වැරදිකාම සේවනින් වළක් කළා, බොරු කීමෙන් වළක් කළා. දැන් කොයි අරකු කසිප බින්දුවක්වත් හොයාගන්න නැහැ. ඒතර මිනිස්සු හොඳ ලස්සනට ජීවත් වෙනවා. ඊට පස්සේ මොකද වුනේ? මේ රජුරෝ දැන් අවුරුදු දහස් ගාණක් මේක කරගෙන ගියා. ගිහිල්ලා ඊට පස්සේ මේ වගේ ශක්විති රජ පරම්පරාවල් හතක් එක දිගට ආවා. තාත්තගෙන් පුතා ඉගෙන ගත්ත මේක, ඒ පුතාගෙන් අනිත් පුතා ඉගෙන ගත්තා, ඒ පුතාගෙන් අනිත් පුතා ඉගෙන ගත්තා. එල්දිරි ශක්විති රජ පරම්පරාව කීයක් ආවද? හතක් ආවා. ඊට පස්සේ හත්වෙනි ශක්විති රජුරුත් අර පරණ විදිහම කිව්වා. අවුරුදු දහස් ගාණක් ගියාට පස්සේ සේවකයන්ට කිව්වා, යම් දවසක මේ චක්‍රවර්ති මාණික්කේ තිබිච්ච තැනින් වෙනස් වුණා නම් කියන්න කියලා. ඔන්න අවුරුදු දහස් ගාණක් ගියාට පස්සේ කිව්වා දිව්‍යන් වහන්සේ, අර චක්‍රවර්ති මාණික්කේ දැන් එතන නෑ, අන්න වෙන තැනක තියෙනවා කියලා. දරුවෝ ඔක්කොම කැඳවලා වැඩිමහල් පුතාට කිව්වා, පුතා දැන් ඉතින් මේ මනුස්ස ලෝකේ මම හිටියා ඇති, දැන් මගේ ආයුෂ ඉවර වෙගෙන මේ එන්නේ, මම දැන් ඉතින් දෙවියන් අතරට යනවා. ඒතර ශක්විති රජ කෙනෙක් අනිවාර්යයෙන්ම මිය ගිය ගමන් කොහෙද උපදින්නේ? දිවි ලෝකේ. මං දැන් දෙවියන් අතරට යන්න ඕනේ, ඒ නිසා මට මේ ඔක්කොම අතාරිනවා කියලා අතෑරලා ගිහින් පැවිදි වුණා. මහාන වෙලා දැන් ඉතින් ඉන්නකොට ඔන්න ආරංචි වුණා. හරියටම දවස් 7යි ගියේ. අර ශක්විති මැණික අතුරුදහන් වුණා. අතුරුදහන් වුණාට පස්සේ මොකද වුණේ? අර පුතාට දැන් හරි දුකයි, අඬන්න ගත්තා. ඊට පස්සේ පුතා මොකද කළේ? අතුරුදහන් වුණාට පස්සේ අනිත් දරුවෝ මොකද කළේ? ගිහිල්ලා අර රාජ ඉරිසිනාසේ හම්බිලා අහනවනේ, අනේ මේ මෙහෙමයි පියාණන් වහන්සේ, මේ දේවයන් වහන්සේ, මේ මේක අතුරුදහන් වුණා, දැන් මම මොකද කරන්න කියලා මෙයා ඇහුවේ නැහැ. මෙයාගේ පාඩුවේ මෙයාගේ හිතුමනාවට සෝ සමතේ නේව සුදං ජනපදං පසාසති. මෙයා සොකීය මතින් තමන්ට හිතෙන විදිහට පාලනය කරන්න ගියා. ශක්විති රජුරුව එහෙම නැහැ, තමන්ට හිතෙන විදිහ කරන්න යන්නේ. ශ්‍රමණ බ්‍රාහ්මණෙන්කින් අහනවා කුසල් අකුසල්, හරි වැරද්දෙක්, හොඳ නරක ඔක්කොම අහලා තමයි කරන්නේ. දැන් මෙයා තමන්ට හිතෙන දේ කරන්න පටන් ගත්තා. තමන්ට හිතෙන දේ කරන්න පටන් ගත්තාම අර කලින් වගේ සශ්‍රීක වෙන්නේ නැහැ, දියුණු වෙන්නේ නැහැ, අර්බුද හට ගන්න. කලින් මොකද වුණේ? ධර්මයටනේ ගරු කළේ, ධර්මයට ගලු කරේ, ප්‍රතිපත්තියකට ගෞරව කළේ, වැඩපිළිවෙලකට ගෞරව කළේ. ඒක නැති වෙලා පුද්ගලික මතයක් ආවා, තමන්ට හිතෙන විදිහට තමන් කරගෙන යනවා කියලා. ඊට පස්සේ මොකද වුණේ? මැති ඇමැතිවරු පිරිස උපදෙස් දෙන අය ඔක්කොම රැස් වුණා. රැස් වෙලා කිව්වා, දේවයන් වහන්සේ දැන් තමුන්නාන්සේ තමන්ගේ හිතුමනාපිට තමයි පාලනය කරගෙන යන්නේ. තමුන්නේ හිතුමනාපිට මේ පාලනය කරගෙන යෑමින් තමයි මේ ධනපදවල මේ අවුල් හටගන්න පටන් අරන් තියෙන්නේ. ඒ නිසා ශක්තිවත් ඇති කරගන්න ඕනේ. කො දේවයන් වහන්සේ දැන් තාත්තත් මැරුණා, රාජරිසිනාසෙත් මැරිලා. කිව්වා දේවයන් වහන්සේ ශක්තිවත් අපි දන්නවා, අපෙන් අහන්න කියලා කිව්වා. කියනවා මස රාජ්‍යරෝ කියනවා ආ එහෙනම් ඔහෙලා කියන බලන ශක්තිවත් කියලා කිව්වට පස්සේ ශක්තිවත් ඇහුවා ඇහුවට පස්සේ කිව්වා අර විදිහටම කිව්වා ධර්මයට සලකන්න ධර්මයට ගරු කරන්න ඊළඟට ධාර්මික රැකවරණ යොදන්න තමන්ගේ රටවැසියන්ට ධාර්මික රැකවරණ යොදන්න ඊළඟට කිව්වා ක්ෂත්‍රීය වරුන්ට ධාර්මික රැකවරණ යොදන්න බ්‍රාහ්මණ ගෘහපති වරුන්ට ධාර්මික රැකවරණ යොදන්න ඊළඟට නිගම් ජනපද වාසීන්ට ධාර්මික රැකවරණ යොදන්න ශ්‍රමණ බ්‍රාහ්මණින්ට ධාර්මික ආරක්ෂාව සපයන්න ඊළඟට කිව්වා සතාසීපාවට කුරුල්ලන්ට ධාර්මික ආරක්ෂාව යොදන්න අධර්මී ඍඩ දෙන්න එපා ධර්මයේ පුරුදු කරන්න ධනෙ නැති අයට ධනෙ දෙන්න ශ්‍රමණෙන් වහන්සේලා ගාවට ගිහිල්ලා ධර්මය ඉගෙන ගන්න කියලා කිව්වා මෙයා මොකද කළේ කොටසක් කළා ධාර්මික රැකවරණයේ දෙව්වා ධනෙ නැති අයට ධනෙ දුන්නේ නැහැ ධනෙ නැති අයට ධනෙ දුන්නේ නැහැ ධනෙ නැති අයට ධනය නුදුන්නාම දිලුදුකම වැඩි වුණා දිලුදුකම වැඩි වුණා දිලිඳුකම වැඩි වුණාම මොකද කළේ මිනිස් මිනිසෙකුට ජීවත් වෙන විදියක් නැතිකමටම ඒ මිනිසයා අනුන් සතු දෙයක් තමන්ට නුදුන් දෙයක් හොරෙන් ගත්තා එතකොට ඉස්සෙල්ලාම ඇති වෙලා තියෙන්නේ ප්‍රාණඝාතය නෙමෙයි ඉස්සෙල්ලාම ඇති වෙලා තියෙන්නේ සොරකම අනුන් නුදුන් දෙයක් හොරෙන් ගත්තා ගත්තකම මිනිසුන්ට හරි පුදුමයි මේක මොකද්ද මේ තමාසත් නොවන දෙයක් අන් කෙනෙක් පැහැර ගැනීම ඒ මිනිස්සු මොකද කළේ මියාම ඇල්ලුවා අල්ලගෙන ගිහලා රජුරවන්ට පෙන්නුම් කළා රාජපුරසිට එක රජතුමනි මෙන්න මෙයා නොදුන් දෙය අනුන් සතු දෙය හොරකම් කළා එතකොට රජුරු යහුව හැබැයිද උඹ මේ අනුන් සතු දෙයක් හොරාට ගත්තද කියලා එහෙමයි දිවෙන් වහන්සේ කිව්වා එතකොට ඊකල් බොරු කියන්නේත් නැහැ එහෙමයි දිවෙන් වහන්සේ ඒ මොකෝ උඹ ගත්තේ මේක හොරකම් කළේයි කියලා ඇහුවා ඊට පස්සේ කිව්වා මේ අනේ දේවයන් වහන්සේ මං හොරකම් කළේ මට ජීවත් වෙන විදිහක් නැතිකොමටයි ආ එහෙනම් ඔබට මං සල්ලි දෙන්නම් කියලා මොකද කළේ රජ්ජුරුව අර හොරාට ජීවත් වෙන්න සල්ලි දුන්නා දැන් හොරා බොහෝම සතුටින් ගියා ඉතින් රජ්ජුරුව සල්ලි දීලා කිව්වා දැන් මීට පස්සේ හොරකම් කරන්න එපා දිමාපියන්ට සලකපන් අමුදරුවන්ට සලකපන් මේ බිස්නස් එකකට යොදවපන් දැන් ඉතින් හොඳින් හිටපන් දැන් ගියා ඊට පස්සේ තමත් මිනිස්සෙක් හොරකම් කළා ආයමත් වෙන මිනිස්සෙකුත් අර විදියට සොරකම් කළාම සොරාවල්ගෙන රජුරු විශ්වරහට ගෙන ආවා රජුරු ඉස්සරහටගෙන කිව්ව දෙවියන් වහන්සේ මේ පුද්ගලයාත් සොරකම් කළා නුදුන් දී ගත්තා මේක හොරෙක් කිව්වා හැබැයිද කියලා කිව්වා නුඹ මේ හොරකම් කළා කියන්නේ හැබැයිද කියලා අනේ ස්වාමීනි ඒක හැබැයි කිව්වා මං හොරකම් කළා කිව්වා ඇයි හොරකම් කළේ කියලා ඇහුවා ස්වාමීනි මට ජීවත් වෙන විදියක් නෑ කිව්වා ඉතින් බාණ්ඩාගාරට අණ කළ රජුරුව මේකට සල්ලි දෙන්න කිව්වා අණ ගහලා කිව්වා මෙහෙමයි ඊට පස්සේ නුඹ හොරකම් කරන්න එපා මේ සල්ලි වලින් දිමාපියන්ට සලකපන් නෑදෑ හිත මිත්‍රයන්ට සලකපන් තමන්ගේ ව්‍යාපාර පටන් ගනි කියලා කිව්වා කිව්වට පස්සේ මිනිස්සු කතා වුණා හරි ෂෝක් වෙලා නෙමේක මොකන්ද හොරකම් කිරිල්ල එතකොට දුප්පත් මිනිස්සු දිලිඳු මිනිස්සු ටික කතා වුණා රජ්ජුරුව දැන් හොරකම් කරන අයට සල්ලි දෙනවා හරි අපූරු වැඩක් ඒ නිසා අපි දැන් කරන්න තියෙන වැඩේ තමයි සොරකම කියලා මිනිස්සු කතා වෙලා මොකද කළේ අපිට එතකොට අපිට සල්ලි දෙවි කියලා මිනිස්සු කණ්ඩායම් හැදිලා සොරකම් කළා සොරකම් කළාම අල්ලු අපූරුසේ අල්ලා එක්කන් ගියා එකන් ගියාට පස්සේ ඇහුව හැබෑද නුඹ මේ හොරකම් කළා කියලා හනේ ස්වාමීනි ඒක හැබෑව කිව්වා ඇයි සොරකම් කළේ අනේ දේවයන් වහන්සේ මට ජීවත් වෙන්න විදිහක් නෑ රාජ්‍යරුව කාපනා කළා මේ වැඩේ හරියන්නේ නෑ මේ හොරකම් කරන ගානේ හොරුන්ට සල්ලි දෙන්න ගිහිල්ලා මේක හරියන්නේ නෑ මේක මරලා දාන්න ඕනේ රාජ්‍යරුව මොකද කළේ කිව්වා මේ වැඩේ හරියන්නේ නැහැ දැන් දෙන්නේ නැහැ නුඹලාට ධනේ දැම්ම හොරකම මම ඉවර කළා දානවා හොරකම ඉවර කළා දානවා ඒකට කරන්න තියෙන්නේ මේ හොරකම් කරන එයාව අල්ලලා මාරලා දාන්න එක කියලා රාජ්‍ය රෝ නියෝගයක් කියලා මේක ආරම්භලයන් ගිහිල්ලා ආද්දක පිටිපස්සට වැඳපම් අඬ බිරග ගහ හැම තැනම ඇවිද්දෝලා අර දකුණු දොරටුවෙන් එළියට ගෙනිලා මරාපන් කියලා. ඔන්න ඉස්සල්ලාම ඇති වුණා හොරකම ඊළඟට ඇති වුණා ප්‍රාණඝාතය. හතර ප්‍රාණඝාතය කියන එක හොද්දට තේරෙන තැනක් ඒ. ඊට පස්සේ මොකද කළේ? අරගෙන ගෙනහිල්ලා අඬවිරග ගහ අරගෙන ගිහිල්ලා දකුණු දොරටුවෙන් එළියට අරන් ගිහිල්ලා මේ හොරාව ඝාතනය කළා. ඊට පස්සේ මිනිසුන්ට ආරං කිව්වා අන්න රජුරුට හොරේ කවුනා ඒ හොරාට සල්ලි දුන්නේ නැහැ. ඒ හොරාට සල්ලි දුන්නේ නැහැ. රජුරු මොකද කළේ? ඒ හොරාව මැරෙව්වා. ඊට පස්සේ කල්පනා කළා හොරු ටිකට කේන්ති කියලා. හොරු කල්පනා කළා දෙන්න අපිට සල්ලි දෙන්නෙත් නැහැ. අපිට දැන් හොරකම් කර කර ඉන්න වෙලා තියෙන්නේ. එහෙනම් අපිට කරන්න තියෙන අපිත් මරමු. කියලා මොකද කළේ? ආයුධ ලෑස්ති කරන්න පටන් ගත්තා. පටන් අරගෙන සම්පූර්ණ ආයුධ ලෑස්ති කරගෙන ඔන්න ගම් නියංගම් විනාශ කරන්න පටන් ගත්තා. පාර යන මංකොල්ල කන්න පටන් ගත්තා. ඔන්න මොකද කළේ? ඉස්සල්ලාම ඇති වුණේ මොකද්ද? දිලිදුකම. ඉස්සල්ලාම ඇති වුණේ මොකද්ද? දිලිදුකම. දිලිඳු එක්කිනාට ධනෙ නැතුව ගියා. ඒක තමයි ඉස්සල්ලාම ඇති වෙච්ච ප්‍රශ්නේ. දිලිඳු එක්කිනාට ධනෙ නැතිවීම නිසා එයා පෙළඹුණා සොරකම් කරන්න. ඒක තමයි දෙවෙනි ප්‍රශ්නේ. සොරකම් කිරීම තුළ විසඳුම හොයාගන්න බැරි වෙච්ච නිසා රජ්ජුරුව තේරුම් ගත්තේ මේ සොරකම නැති කරන්න දිලිඳුන් ධනවත් කරන්න ඕනේ කියලා නෙමෙයි. රජ්ජුරුව හිතුව මොකද්ද? සොරා මරන්න ඕනේ කියලා හිතුවා. අන්න බලන්න තමන්ගේ මතයෙන් පාලනය කරන්න ගිහලා වෙනදී ඉස්සලා සොරාට සල්ලි දුන්නා. ඒක දැන් බේරල ඉවර කරන්න බෑ. මොකද සොරාටනේ සල්ලි දෙන්නේ, දිලිඳාට නෙමෙයිනේ. එතකොට මොකද වුනේ? සොරා දිගට හරහාට හොරකම් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ රජුට කල්පනා කළා මේ සොරමුල් සමූල ඝාතනය කරන්න ඕනේ කියලා පටන් ගත්තා. එතකොට මොකද වුනේ? ප්‍රාණඝාතය ඇති වුණා. ප්‍රාණඝාතය ඇති වුණාම මොකද වුනේ? දැන් ඔන්න පටන් ගත්තා දිනුදු කම්ම සොරකම පටන් ගත්තා. ප්‍රාණඝාතය ඇති වුණා. අකුසල් දෙකයි. අකුසල් කීයක්ද? ඒ කාලේ මිනිසුන්ගේ වයස අවුරුදු 80,000යි. දල්ලනේම රජුරුවන්ගෙන් ඇතිවෙච්ච සක්විති පරම්පරාව කාලේ මිනිසුන්ගේ වයස අවුරුදු 80,000යි. සොරකම් කිරීමයි ප්‍රාණඝාතයයි කියන අකුසල් දෙක නිසා අඩක් ආයුෂ පිරිහුණා. මිනිසුන්ගේ රූප ලස්සනේ පිරිහුණා, වර්ණේ පිරිහුණා, ආයුෂ පිරිහුණා. එතකොට අර අවුරුදු 80,000 ආයුෂ තියෙන දෙමව්පියන්ගේ දරුවෝ ඉපදුනා. ඒ දරුවන්ට ආයුෂ අවුරුදු 40,000යි. ආයුෂ අඩක් අඩු වුණා. ඊට පස්සේ මොකද වුනේ? ආයි හොරු අල්ලගත්තා. අල්ලගත්තට පස්සේ දැන් හොරු දන්නවා, දැන් මරනවා. රජුට ඇහුවා, හැබැයිද නුඹ හොරකම් කළාද? නුඹ මේ අනුන් සතු දේවල් ගත්තද? හොරා කිව්වා, අනේ නෑ දේවයන් වහන්සේ කිව්වා. එහෙම කද්ද කිව්වේ? බොරු කිව්වා. ඇයි දැන් ඇත්ත කිව්වා නම් මරනවනะ? අනේ නෑ දේවයන් වහන්සේ මං ගත් දන්නේවත් නෑ කිව්වා. ඊට පස්සේ ඔන්න දැන දැන බොරු කීම පහළ වුණා. මහණෙනි, මේ විදියට නිර්ධනයින්ට ධනේ නැති වී යනකොට දිලිඳුකම වැඩි දියුණු වෙනවා. දිලිඳු බව වඩා වර්ධනය වුණාම සොරකම ඇති වෙනවා. සොරකම වැඩි වුණාම ප්‍රාණඝාතී වැඩි වෙනවා. ප්‍රාණඝාතී වැඩි වුණාම බොරු කීම වැඩි වෙනවා. ආයුෂ තව පිරෙන්න පටන් ගත්තා. ආයුෂ පිරිහිලා අවුරුදු 40,000 වර්ෂ ඇති දෙමව්පියන්ගේ දරුවන් අවුරුදු 20,000 වුණා. අවුරුදු 40,000 දෙමව්පියන්ගේ දරුවන්ගේ වයස අවුරුදු 20,000 වුණා. ඊට පස්සේ මොකද වුනේ? සොරකම පටන් ගත්තා. සොරකම් කරන්ඩ අවියාවිධ හදන්න පටන් ගත්තා. අවියාවිධ හදන්න පටන් අරගෙන ප්‍රාණඝාතයේ පටන් ගත්තා. ප්‍රාණඝාතයේ පටන් අරන් බොරු කීම පටන් ගත්තා. බොරු කීම පටන් අරන් කේලම් කීම පටන් ගත්තා. කේලම් කීම පටන් ගත්තාම මොකද වුනේ? අර 20,000 ආයුෂ තියෙන දෙමව්පියන්ගේ දරුවන් අවුරුදු 10,000 වුණා. ඊට පස්සේ මොකද වුනේ? අවුරුදු 10,000යි වයස. එතකොට සමහරී 10,000 වයස තියෙන කාලේ සමහරු ලස්සනයි, සමහරු කැතයි. එතකොට සමහරු ලස්සනයි සමහරු කැතයි. මේ වගේ එනකොට සමහර ලස්සන අය දැක්කා දැක්කාම මේගොල්ලන්ට ඇති වුණා රාගය. මොකක්ද ඇති වුනේ? රාගය ඇති වුණා. රාගය ඇති වෙලා මොකද කළේ? මේගොල්ලෝ මේගොල්ලන්ගේ තිබිච්ච ධාර්මික චාරිත්‍රය වන වැරදිකාම සේවනයෙන් වැළකීම අත්හැරලා වැරදිකාම සේවනයේ යෙදුණා. යෙදුනට පස්සේ මොකද වෙන්නේ? අනුන්ගේ බිරිඳෑවරුන් ගාවට ගියා. අනුන්ගේ ස්වාමිවරුන් ගාවට ගියා. ඔන්න අර්බුදි හටගත්තා. කාමිත්‍යාචාරයේ බලවත් වුණ ගමන් ආයුෂ 5000ට බැස්සා. ඊට පස්සේ ආයුෂ 5000යි මිනිස්සු ඉන්නකට මොකද වුනේ? දැන් මේ මිනිස්සු තුල අධර්ම රාගය තියෙනවා. ඊළඟට මේ බොරු කීම තියෙනවා, කේලාම් කීම තියෙනවා. නමුත් බණින්නේ පරුස වචන කියන්නේ. නමුත් 5000 වෙනකට වයස මිනිස්සු පරුස වචන කුණහරප කියන්න පටන් ගත්තා. ඕන නපුරු වචන අපහාස ගැරහිලි තෝ තෝ තොපි කියලා කියන්න පටන් ගත්තා. එතකොට මොකද උනේ? තවත් ආයුෂ අඩු වෙලා ගිහිල්ලා අවුරුදු 2500ට වැස්ස මිනිස්සුන්ගේ ආයුෂ. ඊට පස්සේ මොකද උනේ? මේ මිනිස්සුන්ගේ ආයුෂ 2500ට බහිනකොට මේ සත්‍යයන්ගේ ආයුෂ පිරුණා, වර්ණී පිරුණා, නුවණ පිරුණා. ඊට පස්සේ මොකද උනේ? මිනිස්සු තුල අර පරුස වචන කියන්න පටන් ගත්තාම අනුන්ගේ දේවල් වලට ආසා කිරීමයි ව්‍යාපාදේ මනසින් අකුසල් කරන්න පටන් ගත්තා. තමන් සතු දේවල් තමන්ට නැති වෙනකොට අනුන් සතු දේවල් දිහා බලලා අනේ මේවා මට ඇත්නම් මට ඇත්නම් අරුන්ට විතර මොකද කියලා හිතන්න පටන් ගත්තා. එතකොට මොකද වුනේ? අවිද්‍යාව අනුන් සතු දේවල් වලට ආසා කිරීම ද්වේෂය හටගත්තා. එතකොට ආයමත් මොකද වුනේ? මිනිස්සුන්ගේ ආයස අවුරුදු 1000ට බැස්සා. ඊට පස්සේ ඒ මිනිස්සු තුළ දැන් මේ අධර්ම රාගයයි ලෝභයයි මේ ඔක්කොම නිසා මිනිස්සු තුළ පින්පව පිළිබඳ විශ්වාසය අඩු වෙන්න පටන් ගත්තා. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 500ට බැස්සා. ඊට පස්සේ මොකද උනේ? අවුරුදු 500ක් ආයුෂ ඇති මිනිස්සුන්ගේ දරුවන්ගේ අවුරුදු 250ක් වුණා. ඊට පස්සේ අවුරුදු 250 වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ මිනිස්සු දෙමව්පියන්ට සලකන්නේ නැතුව ගියා. අම්මට තාත්තට සලකන්නේ නැතුව ගියා. වැඩිහිටියන්ට සලකන්නේ නැතුව ගියා. ගුරුවරුන්ට සලකන්නේ නැතුව ගියා. ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට සලකන්නේ නැතුව ගියා. ඊට පස්සේ මොකද වුනේ? මේකේ තියෙනවා මහණෙනි, මේ ආකාරයෙන් ධනෙ නැති අයට ධනෙ නොලැබීම නිසා දිලිඳු බව වැඩි වුණා. දිලිඳු බව වැඩි වීම නිසා සොරකම වැඩි වුණා. සොරකම වැඩි වීම නිසා අව්‍යාවිද පරිහරණය ආවා. අව්‍යාවිද පරිහරණය නිසා ප්‍රාණඝාතය ඇති වුණා. ප්‍රාණඝාතී වැඩි වීම නිසා බොරු කීම වැඩි වුණා. බොරු කීම වැඩි වීම නිසා කේලාම් කීම වැඩි වුණා. කේලාම් කීම වැඩි වීම නිසා කාමිත්‍යාචාරය වැඩි වුණා. කාමිත්‍යාචාරය වැඩි වීම නිසා පරුස වචනේ වැඩි වුණා. පරුස වචන වැඩි වීම නිසා අනුන්ගේ දේට ආසා කිරීමයි ද්වේෂ කිරීම ඇති වුණා. ඒ දෙක වැඩි වීම නිසා මිත්‍යා දෘෂ්ටි ඇති වුණා. මිත්‍යා දෘෂ්ටි වැඩි වීම නිසා අධර්ම රාගයේ විසම ලෝභේ ඇති වුණා. ඊට පස්සේ අධර්ම රාගයයි විසම ලෝභයයි මිත්‍යා දෘෂ්ටිය නිසා අම්මට සලකන්නේ නැතුව ගියා, තාත්තට සලකන්නේ නැතුව ගියා, ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට සලකන්නේ නැතුව ගියා, ඊළඟට වැඩිහිටියන්ට සලකන්නේ නැතුව ගියා. අන්තිමට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100ට බැස්සා. දැන් ඔන්න දැන් අපේ යුගයේ විස්තරය වෙති. මොකද දැන් අපේ යුගයේ තියෙන ලක්ෂණය දිලුදුකම තියෙනවා. දිලුදුකම නිසා සොරකම තියෙනවා. අවියාවිද පරිහරණයේ තියෙනවා. ඊළඟට ප්‍රාණඝාතයේ තියෙනවා. ඊළඟට බොරු කීම තියෙනවා. ඊළඟට කේලාම් කීම තියෙනවා. කාමමිත්‍යාචාරය තියෙනවා. ඊළඟට පරුස වචන තියෙනවා. අනුන්ගේ දේවල් වලට ඊර්ෂ්‍යා කිරීම නැද්ද? තියෙනවා. ද්වේෂයේ, ක්‍රෝධයේ, වෛරයේ පරිගැනීම තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. දෙමාපියන්ට සැලකීම තියෙනවද? ගොඩාක් අඩුයි. දෙමාපියන් සැලකීම නැහැ, වැඩිහිටියන් සැලකීම නැහැ, ගුරුවරුන්ට සැලකීම නැහැ. මේව සෑහෙන අඩු වෙලා තියෙනවා. මෙහෙම වෙනකොට මොකද වෙන්නේ? මහණෙනි, මේ ආයස කිමෙන් කිමෙන් අඩු වෙගෙන යනවා. දැන් ඔන්න දැන් අවුරුදු 100න් කීයට 30න් කීයක් දැන් බහැලද? අවුරුදු 100ට 30ක් දැන් බහැලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයස අවුරුදු 70යි 65යි. 65 70 තමයි මේ දැන් මිනිස්සුන්ගේ ආයස තියෙන්නේ. ඒක ඉස්සරහට වේගෙන් අඩු වෙනවා. මේකේ තියෙනවා අඩු වෙලා ගිහිල්ලා මහණෙනි මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ට බයිනවා. අවුරුදු 10ට බැස්සාම ඒ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 5 වෙනකොට ඕන්න දෙමව්පිය මගුල් හොයනවා. එතකොට මිනිසුන්ට වයස අවුරුදු 5යි. එතන කසාදෙම ඉඳලා ජීවත් වෙන තියෙන අවුරුදු 5යි. ඊට පස්සේ කියන මහණෙනි ඒ කාලෙදී මේ ගිතෙල් වෙඬරු තලතෙල් මේ සකුරු ලුණු යන මේවායේ රසය නැත. දනුත් මේ ආහාරවල රසයේ වේගෙන් අඩුවීමක් පේන්නේ නැද්ද ඔබට? හොඳට පැහැදිලිව පේනවා. මේ ඉස්සර මට හොඳට මතකයි මේ පළතුරු කැපුවාම හරි සුවඳයි. මට මතකයි අපි කුඩා කාලේ අපේ ගෙදර අපේ ගේ පිටිපස්සේ තියෙන පැපොල් ගහෙන් අම්මා පැපොල් කපනවා කුස්සිය. පැපොල් වල සුවඳ එනවා ඉස්සරහ ස්තූපුවට. අම්මා කුස්සිය කොස්තම්බනවා. ඉස්සරහට සුවඳ එනවා. දැන් නෑ මුට්ටියෙන් බත් සුවඳ නෑ. හොයන්න බෑ මොනවද කියලා. ඒ මොකද හේතුව? වේගෙන් අපේ මේ ආහාර රසේ අතුරුදහන් වේගෙන යනවා. ඉස්සර කිතුල් ලකුරු කිතුල් පැණි කොයි තරම් රසද? දැන් ඔබ කිතුල් පැණි කිතුල් ලකුරු කණායිනේ. දැන් තියෙනවද ඒක? දැන් නැහැ. දැන් ඔබට හිතෙන්න පුළුවන් දැන් මේ රටේ ටිකක් හරි රසය තියෙනවා. දැන් අනිත් රටවල දැන් ඔය බටහිර රටවල කිසිම රහක් නැහැ. හරි පුදුමයි මේ පළතුරේම නිකම්ම නිකම් කෑමක් විතර. කිසිම රහක් නැහැ. එතකොට මේකේ තියෙනවා මහණෙනි තව කාලයක් කියනවා. ඊට පස්සේ මිනිස්සුන්ට නිකම් පොතු ගොඩවල් ගොරෝසු කෑම තමයි ප්‍රනීත කෑම අග්‍ර කෑම වෙන්නේ. දැන් ලකුණු පහල වෙලා නැද්ද? දැන් පොතු සහිත කෑම කෙඳි සහිත කෑම ෆයිබර් කණ්ඩ හොඳයි කිය කිය ඒව නේද කන්නේ? පොතු සහිත කෑම කිපුස අර ප්‍රනීත රසවත් කෑම දැන් කන්නේ. ඉස්සරහට මේක තවත් නැතු වෙනවා. නැති වෙලා නිකම් මහ ගොරහැඩි කෑම තමයි මේ මේ මේ කෙඳි සහිත කෑම හොඳයි කිය කිය දැන් ගොරහැඩි කෑම ඉස්සරහට ප්‍රනීත වෙනවා කියනවා මිනිස්සුන්ගේ පිරිහීමත් එක්ක. බුද්ධ කාලේ කියනවා මහණෙනි මේ කාලේ ඇල්හාලේ බතුයි මසුයි තමයි මිනිස්සු අග්‍ර භෝජනය හැටියට සැලකුවේ. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10 වෙනකොට අග්‍ර භෝජනේ වෙන්නේ මොකද්ද? අර කෙඳි සහිත ගොරහැඩි කෑම. දැන් එහෙම හැදීගෙන ඉන්නේ නැද්ද? දැන් හැදීගෙන එනවා. ඉස්සර හොඳට තෙලින් බැඳලා මිනිස්සුන්ට කන්න පුළුවන්. දැන් තෙල් කෑම කන්න බෑ. ඉස්සර මිනිස්සුන්ට ප්‍රනීත හොඳ ආහාර වර්ග යොදේ සහිත කෑම කන්න පුළුවන්. දැන් යොදේ අයින් කරනවා. යොදේ සහිත කෑම කන්න බෑ. කොහොම ගිහින් ගිය මිනිස්සු නිකම්ම රොඩු තමයි මිනිසුන්ගේ හොඳම ආහාරය බවට පත් වෙන්නේ. ඊට පස්සේ කියන මහණින්නේ මේ රොඩු කන කාලේ සම්පූර්ණයෙන්ම මිනිස්සු දන්නේ නැහැ කියනවා දස කුසල. ප්‍රාණඝාතය කියන්නේ අකුසලයක් කියලා දන්නේ නැහැ කියලා. සොරකම කියන්නේ අකුසලයක් කියලා පිළිගන්නේ නැහැ කියලා. ඒක අකුසලයක් කියලා පිළිගන්නේ නැහැ. වැරදිකාම සේවනය කියන්නේ අකුසලයක් කියලා පිළිගන්නේ නැහැ කියනවා. ඒක අවශ්‍යතාවයක් කියනවා. ඒක අකුසලයක් කියලා කල්පනා කරන්නේ නැහැ කියලා. ඊළඟට බොරු කීම ඒක විනෝදයක් කියනවා. ඒක පිළිගන්නේ නැහැ කියනවා. කේලම් කීම අකුසලයක් කියලා පිළිගන්නේ නැහැ කියනවා. පරුස වචන කීම අකුසලයක් දැන් බලන්න ඒක හරිනේ ලකුණු පහල වෙලා නැද්ද? දැන් වර්තමාන වෙනකොට කාලීන බණ කියලා මහා දහස් ගණන් රැස් වෙලා කුණු හරි පහනවා. දැන් මේ ලකුණු පහල වෙලා නැද්ද? පහල වෙලා තියෙනවා. අන්න බණ කියනවා කොල්ලෝ ටික එකතු වෙලා. මේ මොකද්ද මේ බණ අන්න බණ කියන්නේ? අන්න සුප බණක් කියනවා. මොකද්ද මේ අහන්නේ? කුණු හරිප. වැඳගෙන අහනවා. අර කුණු හරිප කී වෙනකට එක්කිනට එක්කිනා තට්ටු දදා hina වෙනවා. හරි ෂෝක් කියනවා. අන්න බලන්න පිරිහීමේ ලකුණු පහල වෙලා නැද්ද? වේගින් පිරිහෙනවා. වේගින් පිරිහෙනවා. එතකොට පේනවා මිනිස්සුන්ගේ ඉල්ලීම මොනතරම් මිනිස්සුන් නිකන් මේ රස මසවලු හම්බ වුණා වගේ. අර කුණුහරුප ටික අහන්නකට මිනිස්සුන්ට හරි ප්‍රීති පිනා යනවා. දහස් ගණන් එකතු වෙලා සංවිධානය කර කර මම දකින්නේ ඒකෙදී ආදරංගේ වැරද්දක් නෙමෙයි. මොකද්ද? මේ සමාජයේ පිරිහීම කොයිතරම් මිනිස්සුගේ මානසිකත්වයේ කොයිතරම් කඩාගෙන වැටිලද්ද කොයිතරම් නොදීනොද කියලා. එතකොට කොහොම ගිහිල්ලා මොකද වෙන්නේ? ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ දැන් දස කුසල් නැති වෙන මිනිස්සු සාමාන්‍යයෙන් බොනවා කියන එක සාමාන්‍ය දෙයක් වෙනවා. ගිහි පැවිදි එකට බොන කාලයක් ඒ සාමාන්‍ය දෙයක් වෙනවා. ඊට පස්සේ මවුට පියාට සලකන්නේ නෑ මවුට පියාට සලකන්නේ නෑ ඒක බයිනවා මේ ඔහෙලා මේ විනෝදෙට අපිව හදලා තියෙන්නේ කියලා බයිනවා අදරත් සමහර දිමාපිය මේ චෝදනාව ලබන්නේ නැද්ද දරුවන්ගෙන් ආ මේ ලක්ෂණය දැන් පහල වෙලා තියෙන්නේ අම්මා තාත්තට මොනතරම් වේදනාවක් කියන්නේ නැත්නම් අපිට තේරෙන්නේ නැහැ ඒක අම්මා තාත්තා කෙනෙකුගේ දුක දකින්නේ අම්මා තාත්තා කෙනෙක්මයි ඒක වෙන කෙනෙකුට පේන්නේ නැහැ දරුවෙක් දසමාසයක් කුසේ තියාගෙන හදලා නොකා නොබී කණ්ඩ බොණ්ඩ දීලා ලොකු මහත් කළාට පස්සේ ඒ ළමයි කියනෝ නම් මේ ඔහෙලා විනෝදෙට අපිව හදලා තියෙන්නේ කියලා අපි හැදුනා මිසක් ඔහෙලා හැදුවේ නැහැ කියලා අම්මලට මොනතරම් වේදනාවක් එනවෙන්ද ආන් ඊවා දැන් සිද්ධ වෙනවා ඊට පස්සේ පියාට ගරු කරන්නේ නැහැ ගුරුවරයාට ගරු කරන්නේ නැහැ ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට ගරු කරන්නේ නැහැ වැඩිහිටියන්ට ගරු කරන්නේ නැහැ ඔවුන් සලකන්නේ නැහැ යම් කිසි කෙනෙක් අම්මට සාත්තට ගරහනවා නම් යාළුවෝ ටික කියනවා යසයි යසයි වැඩේ උන්දලාට කියලා ඒ සලකනවා කියනවා ඒකට සලකනවා කියනවා ගෝලී ගුරුවරයාට ගරහනවා නම් අනිත් කට්ටිය එකතු වෙලා හරි යසයි තව ගරහපන් කියනවලු එතකොට ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට සාමාන්‍ය මිනිස්සු විහිළු තාලු කරනවා නම් හරි සාමාන්‍ය මිනිස්සුට ගිනහ වෙනවලු බොහොම යසයි වැඩි තව විහිළු කරපන් කියලා දැන් එනකොට මේ ලක්ෂණ මතු වෙලා නැද්ද මේ සමාජයේ මතු වෙලා තියෙනවා ඊට පස්සේ යම් කිසි කෙනෙක් එහෙම ගිහිල්ලා දැන් මේ අවුරුදු 10 වෙනකොට දැන් අපි හිතාගෙන ඉන්නේ මරණයට පත් වෙලා ඉස්සරහට විසාකා සුමනා සුජාතා බන්දුල මල්ලිකාගේ යුගයක් නේ බලාපොරොත්තු වෙලා ඉන්නේ ඒ යුගේ නේද ඒ යුගෙත් බලාපොරොත්තු ඉස්සරහට තියෙන මේ යුගේ අමේකයි කියන්නේ මෙතනදී කොහොම හරි මේ මනුස්ස ජීවිතයේදී ඔබ චතුරාර්ය සත්‍ය ධර්මයේ හිත පිහිටුවාගෙන සද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා කියන සීක බල වර්ධනය කරගෙන මෙතනින් පැන ගන්න කියලා. ඇයි හේතුව? ඉස්සරහට තියෙන මේ ලෝකේ. දැන් ආයමත් ඔබ ඉපදුනොත් එහෙම ඉපදින්න තියෙන මේ පරිහානිකර ලෝකයේ කොටස්කාරයෙක් හැටියටයි. දැන් මේ පිරිහිගෙන ලෝකයේ කොටස්කාරයෙක් වෙලා විඳෝනිව මදිද අපිට? පිරිහිගෙන ලෝකයේ අපි කොටස්කාරය වෙලා ඉපදිලා ඉන්නේ. දැන් නවීන තාක්ෂණය තුලින් අපිට රූපවාහිනිය ඔක්කොම ගෙදරට දීලා කුණුහරුප පැකට් එක දැන් මොබයිල් ෆෝන් එකට එනවනේ. එතනටම ආවනේ ෆස්ටින් ඉස්සරහට මොන විදියට ඕක සිද්ධ වේද කියන්න බෑ ඊට පස්සේ කොමාරි ඒක බලවත් වෙනවා මාධ්‍ය වලින් කියන්න ගන්නේ කිසි ප්‍රශ්නයක් නෑ කියයි ඕන වෙලාව කසාද බඳින්න ඕනේ නෑ කිය ඒක හිටපන් කියයි මාධ්‍ය වලින් කියන්න පටන් ගන්නවා දැන් පටන් ගරම් බටහිර ලිවින් ටුගෙදර් කියලා බටහිර කියන්නේ අපි බඳින්නේ නෑ දැන් අපි කැමති කෙනෙක් ඉන්නවා ඕක දැන් බෝ වෙන්නේ නැද්ද අනාගතයේ මේ රටවල් වලට ඔන්න විනාශය ඊළඟ විනාශය අපිට ඕනේ නෑ කිය බඳින්න අපිට නිකන් ওই විනෝදෙන් ඉන්න ඇත්තේ ලිවින් ටුගෙදර් හිටියම ඇත කියයි ලිවින් ටුගෙදර් කියන්නේ එකට ජීවත් වීම. එහෙම හිටියා මෑත කියයි. දැන් ඔන්න මේ රටවල පටන් ගරා. දැන් මේ රටවලට මේක ගලාගෙන එන්නේ. ඊට පස්සේ මේ වටත් ඒක ආවට පස්සේ අපිට විශාල පරිහානී කොටස්කාරී බවට චූටි ළමයි ඉස්කෝලේ යන ළමයි පොඩි කාලේ ඉඳලා ඕක පටන් ගන්නවා. ඊට පස්සේ ළමයින්ට මේ විභාග ගණනේම තියෙනවා. නමුත් ඒක නෙමෙයි ළමයින්ට ලොකු වෙන්නේ. අරක ඔහොම ගිහිල්ලා ඊට පස්සේ ඒකෙන් තමයි සතුරු වෙන්නේ පිස්සු වැටේ අවුරුදු 12 13 වෙනකොට පිස්සු වැටෙනවා ඊට පස්සේ ඔහොම ගිහිල්ලා මේ වේගින් මිනිසුන්ගේ වයස පරිහානියටපත් වෙලා ඊට පස්සේ අවුරුදු 10 වෙනකොට මිනිස්සු ගණන් ගන්න නැහැ කියනවා මේ අම්මා මේ මගේ තාත්තා මේ මගේ අයියා මේ මගේ අක්කා මේ මගේ මල්ලි මේ මගේ නංගි මේ මගේ නැන්දා මේ මගේ මාමා කියලා ගණන් ගන්නේ හිතින හිතන එක්කනත් එක්ක පවුල් කරනවා කියනවා අවුරුදු 10 වෙනකොට ඔන්න අනාගත ලෝකේ අපි සංසාරේ හිටියොත් මොන දෙන්න තියෙන හිතින හිතන එක්කනත් එක්ක පවුල් කන්න පටන් ගන්නවා පටන් ගන්නකොට කවුරුත් පිළිගන්නේ නැහැ කියනවා මේ කුලසිරි චාරිතු පිස්සු වැඩ මේ යන අනිමිටි කාලේ ඒවා කියලා ඒවා සලකලා ඒවා අයින් කරනවා කියනවා මේ විනෝදෙන් ඉන්න කාලේ මොනවද මේ කියන්නේ විකාරයි කියලා හිතනගෙන. දැම්ම මේ කතාවල් යන්නේ නැද්ද? දැම්ම මේවා යනවා. අනිත් එක බලන්න ඊවට අපේ මොකද්ද වාසනාවට මේ වර්තමානයේ මේ මට නම් හිතෙන්නේ මේ සසර දුකෙන් මිදෙන්න ගෞතම සාසනේ අපිට යම්කිසි පිහිටක් තියෙනවා. ඒ පිහිටක් තියෙනවා කියන්නේ ලකුණ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්ද දහස් ගණන් ලක්ෂ ගණන් දැන් එක්රැස් වෙනවා මේ එක්රැස් වෙන්නේ මේ අනාගතේ මේ ඉරණමින් ගැලවෙන්න වාසනාව තියෙන පිරිසයි දැන් දූලා පුතාලා තරුණ අය දරුවන් පොඩි දරුවන් ඉඳලා දැන් දීමෝපියන්ව සලකන වැඩිහිටියන්ව සලකන ධර්මය හැසිරෙන අලුත් පිරිසක් බිහි වෙලා තියෙනවනේ අලුත් පිරිසක් බිහි වෙලා තියෙනවා මේ අලුත් පිරිස බිහි වෙලා තියෙන්නේ මේ අනාගත අරුබුදේ ගැලවෙන පිරිසයි සමහරට ඒ අවුරුදු 10 වගේ වෙනකොට ගෞතම සාසනයේ පිහිට ලබා ගන්න උනායි පිහිට ලබාගෙන ඉවරයි ඊට සාසනයක් නැහැනේ දැන් මේක කෙලිම වේගින් අතුරුදහන් වේගෙන යනවා අතුරුදහන් වේගෙන යනවා මේක ධර්ම කතාව මේ බොහොම සුළු කාලයකට තියෙන්නේ දැන් මේ ත්‍රිපිටකය ගැන මේ දැන් 2500 බුද්ධ ජයන්ති ඉඳලා ඇහිච්ච කෙනෙක්ගේ ත්‍රිපිටක කතාවක් දැන් ඇහෙන්න පටන් ගන්න තියෙනවානේ මේක ඇහුනේ මේ මහමෙවුනාවෙන් අපි පටන් ගත්ත වැඩපිළිවෙල නිසා ඉතින් ඒ නිසා මේ බුද්ධ දේශනාවල කතාව සුළු කාලයකට තියෙන පින්වත්නි ඒක අපි මතක තියාගන්න ඕනේ ඉතින් ඒ නිසා මේ කාලේ මං හිතන්නේ අපිට මේ මනුස්ස ලෝකේ ඉපදිච්ච අපිට මේ මොකද්ද වාසනාවකට තමයි මේ අවස්ථාව අපිට කඩාගෙන වැටුනේ ඒ නිසා මේ සුළු කාලයකට ලැබිච්ච අවස්ථාව ඉස්සරහට කොහොමද බලවත් වෙන්නේ කියන්නේ ඔහොම වෙලා දැන් මොන තිවුණු රාගි දැන් අම්මලා හුතාලා අඳුනන්නේ නැහැ තාත්තලා දූලා අඳුනන්නේ නැහැ අක්කලා මාලිලා අඳුනන්නේ නැහැ අයියලා ලංගිලා අඳුනන්නේ නැහැ දැන් මුකුත් නැහැ එහෙම යුගයක් කියනවා ඊට පස්සේ මොකද වෙන්නේ පොඩ්ඩක් එහාම වෙනකොට අධික ද්වේෂයක් එනවා කියනවා අනාගත අවුරුදු 10 වුණාම ඒ කියන්නේ අපි අනාගතේ මේ කියන්නේ අධික ද්වේෂයක් කියනවා වදක චිත්තේ පිහිටනවා මේක හිතෙන් අයින් කරගන්න බෑ කියනවා එතකොට දරුණු හිත ඇති වෙන අම්මත් මරනවා කියන කිසි ප්‍රශ්නයක් නැහැ කියනවා තාත්තා මරනවා කියන කිසි ප්‍රශ්නයක් නැහැ ඇයි ඉතින් එකට ඉන්නවනේ පවුල් කරනවනේ දරුවොත් එක ආන්න කොහොම ආනන්තරී පාප කර්ම අනාගතේ මිනිසු කරගනී විද අපට හිතන්න පුළුවන්ද ඊට පස්සේ මොකද වෙන්නේ එක්කෙනාට එක්කෙනා වදක චිත්තේ පිහිටවා ගත්තාම ඒක හරියට මේ වැද්දෙක් සතෙක් දැක්කා වගේ කියනවා වැද්දෙකුට සතෙක් දැක්කොත් මොකක්ද ඇති වෙන්නේ අනේ මට මු මරන්නම හිත කියලා නෙන්නේ අන්න ඒ සිටිවිලි එනවා කියනවා මරන්නම හිත එන්නේ කියනවා ද්වේෂය ආපු ගමන් ඊට පස්සේ මේක තියෙනවා අම්මට දරුවා ගැන ඇති වදක චිත්තය මරන්න හිතෙනවා දරුවට ඇති වෙනවා අම්මා මරන්න චිත්තය තාත්තට පුතා මරන්න චිත්තය ඇති වෙනවා පුතාට තියෙනවා තාත්තා මරන්න සහෝදරයට සහෝදරිය මරන්න හිතෙනවා කියනවා සහෝදරයාට සහෝදරිය මරන්න හිතෙනවා කියනවා ඉතින් මේ වගේ චිත්තේ පටන් ගත්තා මොකද වෙන්නේ දවස් 7ක ආයුධ පරිහරණ කාලයක් කියනවා සතියක ඒකට කියන්නේ මේ සතියක ආවිද අන්තර කල්පයක් වෙනවා අන්තර කල්පයක් කියලා මේ වචනේ පාවිච්චි කරලා තියෙන්නේ සතියටත් අන්තර කල්ප කියලා පාවිච්චි කරලා තියෙන මේකේ එතකොට මේ සතියක එනවා කාලයක් වදක චිත්තය ඇවිල්ලා එතකොට ඔවුන්ගේ එතකොට අර මේ අම්මා මේ තාත්තා මේ නංගි මේ අයියා මේ අක්කා ඒ අදහස් හිතේ නැහැ කියනවා එතකොට හිතෙන්නේ මේක මට මරන්න නැත්නම් කියලා වදක චිත්තය පහළ වුණාම ආවිද අන්තර එනවා කියනවා ආයුධ අතට ඇවිල්ලා එක එක මරා ගන්නවා කියනවා මෙන්න සතෙක් කී කී මරා ගන්නවා කියනවා මෙන්න සතෙක් කී කී මරා ගන්නකොට කීප දෙන්නෙකුට සිහිය එනවා කියනවා සිහිය ඇවිල්ලා ඒගොල්ලෝ ආයුධ දාලා ඒගොල්ලෝ දුවනවා කියනවා ඒගොල්ලෝ දුවලා ওই පඳුරු වාස්සේ කැලෑවල් ලස්සේ ගල් මුල් ලස්සේ ගුහා ආස්සේ ගිහිල්ලා හැංගෙනවා දවස් 7ක් නොකා නොබි හැංගිලා ඉන්නවා දවස් 7ක් එක දිගට ලෝකේ මේ ගහ ගන්නවා ආයුධවලින් ඊට පස්සේ මොකද වෙන්නේ අර පිරිස දැන් දවස් 7කින් එකට එක මරාගෙන ඉවර වෙනන් පස්සේ එනවා අර පිරිස එළියට ඇවිල්ලා බේල් එක්කිනෙක් කෙනා බදාගෙන අඬන්න ගන්නවා අනේ අපිට වෙච්ච දේ අපි මේකද අපි මේ හොයපු ලෝකේ අපි මේ ලෝකෙද සකස් කරන්න අපි මේ මහන්සි වුණේ කියලා එක්කිනෙක බදාගෙන අඬන්න ගන්නවා හඬ මොකද කරන්නේ ඒගොල්ලෝ කල්පනා කරනවා අපි මේ ක්‍රමේ හරියන්නේ අපි මේ ක්‍රමේ නවත්තන්න ඕනේ අපි මේ ක්‍රමේ නවත්තන්න ඕනේ ඒ නිසා අපි සියලු දෙනා ආයෙනම් මනුෂ්‍ය ඝාතනය කරා යන්නේ නැහැ සතෙක් මරන්නේ නැහැ කියලා ඒගොල්ලෝ සියලු දෙනා එකතු වෙලා ප්‍රාණඝාතයෙන් වළකිනවා ප්‍රාණඝාතයෙන් වැළකීම හේතුව නිසා දෙගල ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉඳනවා වැළකීම හේතුව නිසා මොකද වෙන්නේ ඒගොල්ලන්ගේ ඊළඟ දරු පරම්පරාව අවුරුදු 20ක් ආයස වෙනවා Firman segala katanya, dengan api balan pranagati yang lagi lah api itu sahin wenasak kuna. Pranagati yang lagi ini sa, sahin lah api kuna. Ini nang api, dengan ini langit mukadakaran. Api api ini mana dengan api pranagati yang lagi ini sa mihi melabuna. Api kaum mitya acarin, sura coming balaki mukela orang mukadakaran ni. Sura coming balaki no, sura coming balakuna ama. Ia ikulangi daruangi ayu saurudu, hatuliak pina. Irama sekalipunlah kerana pranagaha tinggal melakukan asura, kami mengalukan apit hari yaha petak, sidda una, ehmanan dengan api berdi kama sebenarnya itu, walakinno negelon, ekinut walakinwa, ekinut melakukan minisungi, asaurdu asuwa bawat, patteno. Ia pas sekalipunlah kerana dengan aurdu asuwa kuna apit, dengan api asuhudai, dengan ehnan api borukiiming, walakinno ehnan api kaurud borunokiai mukela dengan borukianne. Ia pasti wajah sahuru dekasi ayatak kuna. Ia pasti kalpana kara wajah sahuru dekasi ayatai. Dengan api borukianne. Api enang kelan no kaya mukela kel mengvala kino. Itu kat wajah sahuru tu muka tu ni tunsi wisak kuna. Ia pasti dengan pranaga tingvala kuna, khurakamingvala kuna, kahamitya acaraingvala kuna, borukingvala kuna, kelan kimingvala kuna. Ia pasti segala kataya no api deng. Parusawacan ini, api kahat atau tekkina tekkina, banin netu imu, sarewin netu imu, napurwacan ini netu imu, kunar pergi netu imu, kelihatan katauna, katauna dah angiti, ego lekam fundak purudukaran negatif makaduni, iya daruangi, awur tu tunsiye, wisye daruangi, daruan tau tu haesiye, hataliak kura. Ira bahasa kalpana kala, deng api tu deng hari hari, lasten wedak kapi tu deng api warniye wediyono, api awis wediyono, api guna darme wediyono, ira bahasa makadewinne. Mereka yang mukadu kerja kesalahan dalam diunu kalla, dan keelang kianne, horakan karanne, borukianne, mereka yang guna dalam diunu kerana katit, ini daruan, ini daru, awurdu, didahasa katat hal selapan, awurdu, didahak kena. Ia pasti kalpana kerana, dan api thawat guna dalam diunu kerana, itu kerana api thawat diunu, selesaiwi keelang mukadu kerana. Anunggidiyolu taasa kiriman amati abidyav durukarnuwa. Durukarupagamang minisungi ayasavurudu haradahakkinu. Dan mekim pirinuwa me kaudavat me vitamin, dan manat me vitamin. Dan ayasi vedikaragannu vitamin manu adu. Kundadharmani. Bateri dan api balagirinu vidyachin ayasi vedikaragannu. Dengitin anangitin dan vidyavani mea halukuyaka. Api dengan balapuru itu dengan media yang hujagan ini, awis beri bini beda. Dengan hujagan dengan jangan api tepat korno dengan hari beri tapudai tiil keragan hujagan ini. Dengan ung hujagan dia orang itu mahu anak-anak loko ini, awal dah itu bahin. Ia pasti mek dia nama awal itu hari dah ini awis tiil naik. Ia pasti taraha duru kerana taraha duru kerana itu pasti ia agi daruan ta awal itu ate dah hairan. Ia pasti mukadikaran ni, ia yang kalpana kerana api deng pin pau kusal la kusal, kuda nara kami adun agan, api sama diitie, adikar gamu kele katanya no, ehe itu mukadikin ni, awal tu atte atte dahi, awisatin, dimau piangi, daruangi, awisat visida ahi no, awal tu visida ah, ia pasti mukadikin ni. Deng adharma ragi, wisamalobi, mitya dustiya, nama yang okom behar kerma. Behar kerana mukodhi nemia agi, dimaupiangi daruan taurudu, hatalis dahavino. Ini hatalis dahavela, eat pasi, dimaupiangi salakanne patangkanno, maupiangi salakanne patangkanno, guru guru salakanne patangkanno, samana brahman salakanne patangkanno, vedung kudung kerana patangkanno. Itu kade minisun te taurudu asudahavino. Manusia yang sah urudu, mimi mahabadr kalpe binadi mikya. Manusia yang sah urudu asudah hadak kamar diri ni ini dia. Ia pasti makadewi ni, urudu asudah hakku nama manusia ngatere, urudu panci ini tamai manggal leh ojan lagi. Manusia yang sah panci ya. Itu kote, urudu asudah manusia, ini na manusia tu ini badagin ni, pi pasi hai dia. Ilang thanna itu ya no. Itu kot ahar trusna, ahar klan itu ya no. Wajah itu ya no. Dede nai. Wajah itu gila merenikat iya. ආන්නේ කාලෙදි කියන මහණෙනි අවුරුදු 80000ක් තියෙන කාලෙට මේ ජම්බුද්වීපයේ බව භෝග වලින් ධන ධාන්‍ය වලින් ඇඳුම් පැළඳුම් වලින් සරු වෙනවා. සරු වුණාට පස්සේ මේ දඹදිව පුරාම කොච්චර නගර නිර්මාණයක් බිහි වෙනවද කියන්නේ කුකුලෙකුට පුළුවන් කියනවා මේ ගෙවල් දහස් ගණනින් වහලෙන් වහලට පැනගෙන යන්න ගෙවල් දහස් ගානකට සෙනෙක කොච්චර වැඩිද කියන්නේ මහණෙනි. එතකොට මිනිස්සුන්ගේ මේ දඹදිව නිකන් අවීචිය වගේ කියනවා. ඒක තේරුම මොකද්ද? වැඩිම සෙනෙක ඉන්නේ කොහේද? අවීචියේ. දඹදිව නිකන් අවීචිය වගේ සෙනෙක වැඩි වෙනවා කියනවා. එතකොට මහණෙනි මේ බර්නස් රාජධානිය කේතුමති කියලා තමයි හඳුන්වන්නේ. ඒ බර්නස් රාජධානිය මුල් කොටගෙන 84000 නගර ඉන්දියාවේ බිහි වෙනවා කියනවා. එතකොට ඒ කාලෙදී සක්විති රජ කෙනෙක් පහළ වෙනවා සංඛ කියලා. කවුද පහළ වෙන්නේ? ඔව් ගිහි කීරට ජීවත් වුණොත් සක්විති රජ වෙන සක්විති රජ කෙනෙක් පහළ වෙනවා සංඛ කියලා. ඒත් මේ සක්විති රජුරුව මේ ධාර්මිකව රජ කරනවා. එහෙනම් සමාජය තුල තියෙන මේ කාලේ පන්සල්. මොකද ඊට පස්සේ දැන් මහා භද්‍ර කල්ප ඉවරලා මොකද එන්නේ? කල්ප විනාශය වෙනවා. මේකේ කල්ප විනාශයක් වෙන්නේ නැහැ. මේකේ වෙන්නේ දැන් ඉස්සරහට උනත් විශාල මනුෂ්‍ය ඝාතන වෙයි. දැන් ස්වභාවික ඉපත් වැඩිනේ නේ. විශාල හානි සිද්ධ වෙයි. එතකොට ඒ චක්‍රවර්ති රජුරුව පහළ වෙන කාට මේ ලෝකේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් වෙනකොට ඔන්න මේ අරහත් සම්මා සම්බුද්ධ විඥාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දේවමනුස්සානම් බුද්ධෝ භගවා කියන නව අරහදී ගුණයන්ගෙන් යුතු තථාගත අරහත් මෛත්‍රී නම්මෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනවා කියන මහණෙනි මම මේ ආකාරයෙන් දෙවියන් බමුණු සහිත ලෝකේ චතුරාරි සත්‍ය දේශනා කරනවාද? ඒ ආකාරයෙන් මේ තථාගත භගවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ චතුරාරි සත්‍ය දේශනා කරනවා. මහණෙනි මේ වර්තමානයේ ගෞතම නම් වූ තථාගතයන් වහන්සේ යම්සේ මුලමෙදාග කල්යාණ වූ අර්ථ සහිත ව්‍යංජන සහිත පිරිසිදු නිවන් මඟ දේශනා කරමින් මේ සිය දහස් ගණන් භික්ෂු සංඛ්‍යා පරිහරණය කරනවාද? මේ වගේ ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සිය දහස් ගණන් භික්ෂු සංඛ්‍යා පිරිවරාගෙන ඉන්නවා. මහණෙනි මේ කාලේ සංකන කියන රජුරෝ මේ පින්වත්නි බර්ණස ගංගානම් ගඟ තියෙන විශාල ගඟක්. ගංගානම් ගඟේ තියෙනවා එක මහා පනාද කියන රජුරුවන්ගේ මාලිගාව ගඟේ දැන් යට වෙලා තියෙන වැල්ලෙන් වැහිලා. ඒකට අර මහා පනාද කියන මේ රජුරුවන්ගේ මේ මාලිගාව සංඛ කියන සක්විති රජුරුව ගඟෙන් උඩට ගන්නවා. අරගෙන ඒකේ තමයි ආ කාලයක් ඉඳලා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ධර්ම දේශනා කරනවා කියලා දැනගත්තාම සක්විති රජුරුව මොකද කරන්නේ? අර බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න යනවා. ගිහින් හිත පහදවාගෙන මේ බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යෙක් හැටියට පැවිදි වෙනවා. එතකොට දැන් බුදු කෙනෙක් පහළ වෙලා ඉන්න වෙලාවේ සක්විති රජ කෙනෙක් පැවිදි වුණාට පස්සේ බුදු කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වෙලා නෙන්නේ. ඒක තැන බුදවරු දෙනමක් පහළ වෙන්නේ නැහැ. ඉතින් මොකද වෙන්නේ? පහළ වෙලා ඒ සක්විති රජුරුව ආරාධිතට පත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා, ඒ නිසා මහණෙනි තමා ද්වීපයේ කොට වාසය කරන්න, තමා පිළිසරණ කොට වාසය කරන්න, ධර්මයේ ද්වීපයේ කොට වාසය කරන්න, ධර්මයේ පිළිසරණ කොට වාසය කරන්න. මොකක්ද මේ ධර්මයේ ද්වීපයේ කොට වාසය කරනවා කියලා කියන්නේ? සතර සතිපට්ඨානයේදී වාසය කරන්න. ඊට පස්සේ කියද මහණෙනි මේ සතර සතිපට්ඨානයේ නම් වූ පියාගෙන් ලැබූ භූමියෙන් තමන්ට පරපුරින් ලැබිච්ච තමන්ගේ බිම වාසය කරොත් ආයුෂයෙන් වැඩේවි. මොකෙන්ද වැඩෙන්නේ? ආයුෂයෙන් වැඩේවි, වර්ණින් වැඩේවි, සැපෙන් වැඩේවි, භෝගයෙන් වැඩේවි, බලයෙන් වැඩේවි. මහණෙනි ආයුෂයේ තමයි සතර සතිපට්ඨානයේදී වාසය කළොත් සතර ඍද්ධිපාද වැඩේවි. මොකද්ද වැඩෙන්නේ? සතර ඍද්ධිපාද වැඩේ. සතර සතිපට්ඨානයෙන් යුතුව වාසය කළොත් ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් යුක්තව පිරිසිදු සීලයකින් වාසය කරાવી. උදේ පිරිසිදු සීලෙන් වාසය කරන්නත් උපකාරී වන්නේ සතර සතිපට්ඨානයයි. සතර සතිපට්ඨානයේදී වාසය කළ සැපයෙන් වැඩේවි. සැපේ යනු පළවෙනි ධ්‍යානයයි. දෙවෙනි ධ්‍යානයයි. තුන්වෙනි ධ්‍යානය. හතරවෙනි ධ්‍යානය. ධ්‍යාන හතරෙන් වැඩේවි. සතර සතිපට්ඨානෙන් යුක්ත වාසය කළොත් භෝග සම්පත් වලින් වැඩේවි. ඒ තමයි මහණෙනි භෝග සම්පත් තමයි දස දිශාවට මෛත්‍රී කරුණා මෘදුතා උපේක්ෂා කියන සිව්බඹ විහරණයෙන් වාසය කිරීම බලයෙන් වැඩේවි. මහණෙනි බලය තමයි ප්‍රඥා බලය. ප්‍රඥා බලයෙන් දිනු කළා හිට අරහත්ත්වයට පත් වෙලා වාසය කරන්න පුළුවන් වේවි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක බලම්පි සමනුපස්සාමි යං ඒවං දුප්පසහං යථායිදං භික්ඛවේ මාර බලං. මහණෙනි මම් බුදු වැසින් දකින්නේ වෙන එක බලයක්වත් මැඩලන්න අමාරු මේ මාර්යාගේ බලේ තරම්. ඒ කියන්නේ මාර්යාගේ බලේ මැඩලන්න අමාරුයි. දැන් මාර්යා කියලා පුද්ගලයෙක් ඉන්නවා. එතකොට එයාට සේනාවකුත් ඉන්නවා. එයා අධිපතිකමකුත් දරනවා. මොකිට අධිපතිකම දරන්නේ? ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට. එතකොට මේ පුද්ගලයා ක්ලේශ වසඟේ ඉන්නකම් එයාට අධිපති වෙලා ඉන්න පුළුවන්. මේ පුද්ගලයා කෙලෙසුන්ගේ නිදහස් වුණත් එයාට අධිපති වෙන්න බෑ. එහෙනම් එයා මොකද කරන්නේ? ක්ලේශ වසඟේ තබා ගන්න දසමාර සේනාව යොදවනවා. ඒ දසමාර සේනාවට උවමනා කරන දේවල් කාම ආසාව, ධර්මයට තියෙන නොවැළීම, පිපාස බඩගිනි, මේවා භය, තණ්හාව, විචිකිච්ඡා, සැකය, මේ වගේ දේව ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගුණමකු බව මේ ඔක්කෝම අපතුල තියෙන කෙලෙස් වලින් තමයි යා පාවිච්චි කරන්නේ. එතකොට මේකට ඉඩ නැතු යනවා යාට සතර සතිපට්ඨානේ කෙනෙක් ඉන්නවා නම් මාර්යාට ඕන දේ කරන්න බැරි වෙනවා. නැත්තම් සම්පූර්ණයෙන්ම මාර් වසඟේ මාර් සේනාවට යටත්ව තමයි මේ ලෝක සත්‍යයට මේ යුගයේ ඉන්න තියෙන්නේ. ඒ නිසා පින්වත්නි අපිට විශාල පිනක් පෙර කරන ලද පිනක් තියෙන්නත් ඕනේ. මේ ජීවිතේ පිනක් තියෙන්නත් ඕනේ. යම් කිසි ප්‍රමාණයකින් හෝ අපිට මේකෙන් මාර බලයෙන් මිදෙන්න පුළුවන් නම්. ඊළඟට තියෙන කුසලානම් භික්ඛවේ ධම්මානම් සමාදානෙහිති ඒමිතම් පුඤ්ඤම් පවඩ්ඩතිති. මහණනි ඒ නිසා මේ කුසල ධර්මයන්ගේ සමාදානෙන් තමයි මේ පින් වැඩෙන්නේ කියලා. කුසල් දහම් සමාදාන් වෙලා පින් වැඩෙන්නේ කියලා. මේ මාර බලයට මම පුංචි උදාහරණයක් කියන්න ඔබට තේරෙන්නේ. අපි කිව්වොත් ඔබට වටිනා පැලයක් තියෙනවා කියලා. ඔබට හම්බුණා කිව්ව මහා වටිනා පැලයක්. දැන් ඔබ මේක හිතෝ ගන්නවා. හිතෝගෙන එන එක්කෙනාට පින්නොත් එහෙම දැන් මේ වටිනා පැලයක් තියෙන කියලා ඔබ ආරක්ෂාව සපයන්නේ නැහැ. මොකොත් නැහැ. පැලේ නිකන් ඔය හිතෝල ඔබ කිය මේ වටිනා පැලයක්. මොකක් වෙයිද? එක්කෝ හොරකම් කරයි. එක්කෝ හොරකම් කරන්නේ නැහැ. යනගම පාගගෙන යයි. කරන්නේ නැද්ද එහෙම මිනිස්සු? වටිනා පැලේ කියලා පෙන්නුවොත් පාගගෙන යයි. එහෙම නැත්තම් නිකන් මේ නිකන් ධනීස කහනවා වගේ පාත් වෙලා හිමීට ඒක උදුරයි. උදුරලා දන්නේ නැම කියයි. ඊට පස්සේ ගහ ඉවරනේ. පෙනෙන ලෝකෙන් එහෙම කියනවා නම් ගස්වලට මේ නිකන් ගහක් හිටව ගන්න එහෙමනම් මාර්යාගෙන් කොහොම ඇද්ද? ගුණධර්ම දියුණු කරනවා කියන එක ගස් හිටවනට වඩා අතිශයින්ම දුෂ්කර වැඩක්. අතිශයින්ම දුෂ්කර වැඩක්. ඇයි මාර බලය කියන එක මැඩලනවා? මේක තියෙනනේ මහරිනි දුකසේ කියනවා අම්මා. දුකසී මැඩලිය යුතු මේ මාර බලය වැනි දෙයක් මම බුදු ඇසින් දකින්නේ නැහැ කියනවා. බුදු කෙනෙක් පහළ වෙලා මේවා කියා දෙන තුරු බෞද්ධයන් අතරින් ගත්තත් අද ගිහි පැවිදි කොච්චර ඉන්නවද මේවා පිළිගන්නේ? පිළිගන්නේ tie කොච්චර ඉන්නවද? දැන් මේ ත්‍රිපිටකේ කෑ ගැහුවට මේක පරිවර්තනය කරන වැරදි හා මේ සරල වැඩි කී කී මේ ධර්මයේ පිළිගන්නේ tie කොච්චර පැවිද්ද ඉන්නවද මේ රටේ? ඉතින් ඒ නිසා ඒත් මාර්යා වෙහිලා නේ කෑ ගහන්නේ. ඉතින් එතකොට අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ මාර පිරිසගේ බලයේ ඉක්මවා යනවායි කියන එක හිතන්න බැරි තරම් අමාරු. ඒකයි පින්වත්නි මම බොහෝ විට කියලා තියෙන්නේ ඔබට වහවහම ඇති කරගන්න කියලා. මේ අර ලක්ෂණ පහ මොනවද? සද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග ප්‍රඥා කියන මේ පහ ඇති කරගන්න කියලා තියෙන්නේ එකයි. ඉතින් මේ පහ ඇති කරගත්තාම යාට අඩු ගණනේ සද්ධානුසාරී වෙලා ධම්මානුසාරී වෙලා මේක දියුණු කරගත්තොත් එතකොට මෙයාට මේ ඊළඟ ජීවිතේ ඒකාන්තයෙන්ම සුගතිය යන්න උපකාරී වෙනවා. ආයිමත් ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. හැබැයි මේ අවස්ථාව තියෙන්නේ නම් මිනිසුන් අතර නෙවෙයි. මේ අවස්ථාව තියෙන්නේ දෙවියන් අතරයි. අර මම කිව්වා අර බණ රැල්ල කාලීන ධර්මදේශන ඕක ඉස්සරහට තව දරුණු වෙනවා. ඔව් ඊට පස්සේ ඒක කොහෙන් අතර වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉස්සරහට අනාගතයේ මිනිසුන්ට ධර්ම මාර්ගේ නැහැ. ඒක නැති කරලා දානවා. ඒක විවෘත වෙන්න දෙන්නේ නැහැ. දැන් දැම්මම ධර්ම විවෘති වුණාට මහා බීතියක් තියෙනවානේ. ඉතින් ඒ නිසා ඉස්සරහට කොහොමත් නැහැ. ඒ නිසා අනාගතයේ මනුස්ස ලෝකයේ තුල මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කියන අදහස නම් අතාරින්න. ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක කරනවා නම් අවස්ථාව තියෙන්නේ මේ ජීවිතේදී කරගත්තු ටිකක්. ඒතර මේ ජීවිතේදී සද්ධා සීල සුත තියාග ප්‍රඥා දියුණු කරගෙන සතර සතිපට්ඨානෙ හොඳට ඉගෙන කියාගෙන ඒක ටික ටික පුරුදු කරගෙන ඊළඟට ලෑස්ති වෙන්න දෙවියන් අතරට යන්න. ඊට පස්සේ එහෙදි පුරුදු කරන්න මේ සද්ධා සීල සුත තියාග ප්‍රඥා දියුණු කරලා සතිපට්ඨානෙ පුරුදු කරන්න මාර්ගඵලලාභින් කුසල් අඩුපය එහි ඉන්නවා. ගෞතම සාසනයෙන් පීඨක් ලබා ගන්න තියෙන ක්‍රමේ තමයි මම කිව්වේ. ඉස්සරහට නම් බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා ඔබට දරුවන්ට උගන්වන්න තියෙන අන්නේ ක්‍රමේ තමයි අනාගත ලෝකේ අපි හිතනවට වඩා විසම දරුණු එකක් තමයි අනාගතේ. වර්තමානයේ හොඳයි. ඉතින් ඒ නිසා අනාගතයට අපි සැලසුම් කරනවා නම් මේ මනුස්ස ලෝකේ සැලසුම් කරන්න එපා. ඉතින් ඒ නිසා ඔබට මේ ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න තමා තමාව පිළිසරණ කරගෙන තමා ධර්මයේ පිළිසරණ කරගෙන ඒ කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨානේ තුල සිහිය පිහිටුවාගෙන සිත දියුණු කරගෙන සිත පිහිටුවාගෙන ඔබටද මේ ගෞතම බුද්ධ ශාසනයේදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.